ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඉතාමත් ලස්සන සූත්‍ර දේශනාවක් තමයි මේ මනරම් දම්සභා මණ්ඩපේ ඇසෙන්නේ. කාගේ ජීවිතවලට හරිම උපකාරයි මේ දේශනාව. අපේ ජීවිතවල වැරදි අඩුපාඩු පෙනෙන්න ගන්නවා, අනිත් අයගේ වැරදි අඩුපාඩු ඉදිරියේ හිත උපේක්ෂාවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් ලැබෙනවා. ඒ වගේම කවුරුත් ආසයි දම්පැම් පූජා කරන්න, හිතේ කහටක් නැතුව දානයක් පූජා කරන හැටි මේ දේශනාවෙන් කියවෙනවා. කවුරුත් කැමති ගොඩාක් පින් රැස් වෙන පින්කම් කරගන්න, ගොඩාක් පින් රැස් වෙන පින්කම් මොනවද කියලත් මේ දේශනාවේ තියෙනවා. කෙනෙකුගේ හිතට පින් කරන්න කැමති, ජීවිතේ තේරුම් ගන්න කැමති, සිත සංසිඳුවා ගන්න කැමති කෙනෙකුට, පිපාසයෙන් හිටපු කෙනෙකුට සිහිල් දියදහරක් වගේ මේ ධර්ම දේශනාව. එනිසා පින් ඇති පින්වතුනේ, සවම්පත්වයම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ දේශනාව දීඝනිකායේ තියෙන දේශනාවක්. මේ දේශනාවේ නම කූටදන්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ චාරිකාවි වඩින ගමන් මගදී කානුමත කියන බ්‍රාහ්මණ ගමට වැඩම කළා. ඒ ගමේ තියෙනවා ලස්සන උයනක් අම්බලට්ටිකා කියලා. ඒ උයනේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා. ඔය කානුමත කියන නගරේ මේ නියංගම මගදී බිම්බිසාර රජුරුව සතුටෙන් මේ කූටදන්ත බ්‍රාහ්මණයන්ට පුදලා තියෙන්නේ. බ්‍රාහ්මණය මේ ගමෙන් එන අයබදු නුඹ ගන්න, මගෙන් නුඹට ලැබෙන තෑග්ගක් කියලා. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ ඔය මගදීට වඩින, ඔය කානුමත ගමට වඩින කාලේ වෙනකොට කූටදන්ත බ්‍රාහ්මණයා විශාල යාගයක් කරන්න සූදානම් වෙලා හිටියා. ඒ කියන්නේ බමුණන්ගේ බ්‍රහ්මයන් හා එක්වීම, බ්‍රහ්මයන්ට තමාව පෙනෙනසේ බ්‍රහ්මයන්ගේ බැල්ම ලබා ගැනීම පිණිස, බ්‍රහ්මයන්ගේ කරුණාව ලබා ගැනීම පිණිස, මරණින් මත්තේ බ්‍රහ්මයන් ළඟට යෑම පිණිස විශාල යාගයක් කරන්න කූටදන්ත බ්‍රාහ්මණය සූදානම්. කුමන වූ යාගයක්ද? ඔහු ගවයෝ 700ක් හිසගසා දමලා එක මොහොතේ මරන්ඩ ගවයෝ 700ක් ගෙනල්ල කණුවක ගැට ගැහුවා යාග කණුවේ. ඊළඟට ගව නාම්බෝ 700ක්, ගව නෑම්බියෝ 700ක්, එළුවෝ 700ක්, බැටළුවෝ 700ක්, මේ ආදි වශයෙන් තවත් ප්‍රාණීන් 700 වැගින් එකම යාග මණ්ඩපයේට. එතකොට හිතන්න, ඔය තරම් සත්තු කන්දරාවක් එක තැනක ගැට ගහලා මරන්න තරම් කොයි තරම් විශාල ප්‍රදේශයක මොහු මේ යාගය සූදානම් කළාද? කුමක්ද අරමුණ? බ්‍රහ්මයාගේ කරුණාව ලබා ගැනීමයි, බ්‍රහ්මයාගේ බැල්ම ලබා ගැනීම පිණිසයි, මරණින් මත්තේ බ්‍රහ්මයන් හා එක්වීම පිණිසයි. ඔහු අවංකවමයි ඒක කරන්නේ. මේ මනුස්ස ලෝකයට එන්නේ නැතුව බ්‍රහ්මයන් හා එක්වීම පිණිසමයි මේක කරන්නේ. බලන්න වෙනත් ආගමක ඒ ප්‍රාණඝාතයේ හැර සුගතියට කිව් වෙනත් මාවතක් නැති හැටි. ඉතින් ඔහුම තියෙනකොට අර කානුමත ගමේ මිනිස්සු ඒ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අම්බලට්ටිකා කියන වනේ වැඩ සිටිනවා කියලා අහලා, උද්‍යානයේ මිනිස්සු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ දුර්ලභයිලු ශාක්‍ය කුලෙම පැවිදි වෙලා කලු කෙස් තියෙන කාලෙම පැවිදි වෙලා ලෝතුරා සම්මා සම්බුදු බවට පත් වෙලා අරහත්වයට පත් වෙලා සුගත ලෝකවිදු ලොව දමනය කරන දෙවියම් පවා උන්වහන්සේගේ සිරිපාසිඹින අන් අයට මිහිරිසේ ජීවිතාවබෝධය ලබා දෙන මහා පින් නැති කෙනා අපේ ගමට වැඩලා මුලමැදාග පිරිසිදු ජීවිත අවබෝධය පිණිස මිහිරි ධර්මයක් දේශනා කරනවා. එම්බා බවත්නේ වරෙල්ලා ඒ සුන්දර ශ්‍රමණයන් වහන්සේලා ඒ රහතන් වහන්සේලා දකින එකත් කොයි තරන් තනීපයිද වරිල්ල යමල්ල බලන්න කියලා ගමේ මිනිස්සු කණ්ඩායන් කණ්ඩායන් හැදිලා අර මේ අම්බලට්ටිකාව අනේට යනවා. ඔන්න ඔය අවස්ථාවේ එදා කූටදන්ත බ්‍රාහ්මණය යාගයට ඕන සත්තු ඔක්කෝම ගෙනල්ලා කියලා දැනගෙන යාගෙට ඊළඟ කටයුතු කොහොමද කරන්නේ කියලා තමන්ගේ මන්දිරේ උඩුමහල් තලේ ජනෙල් කවුල්ව ළඟ එන සීතල සුළඟ විඳ විඳ ඈත බලාගෙන යාගි ගැන කල්පනා කරනවා. එතකොට දැක්කා කානුමත ගමේ මිනිස්සු කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් අම්බලට්ටිකා වනේ දෙසට යනවා. තමන්ගේ කැපකරුවා ඒ කාලේ නමින් කියන්නේ කත්ත එම්බා කත්ත අර මිනිස්සු යනවා කණ්ඩායම් විදිහට අම්බලට්ටිකා වනේ දිහාවට. ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? කත්ත කියනවා බ්‍රාහ්මණය ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ වැඩම කරලා. ඉතින් ඒ වාගේ උතුම් ගුණ තියෙන උත්තමෙක් දෑහින් දැක ගන්න එකත් මහ වාසනාවක් නෙව කියලා මිනිස්සු ඒ පෝලින් හැදිලා යනවා. එතකොට එකපාරව මතක් වුණා කූටදන්ත බ්‍රාහ්මණයන්ට යම්කිසි යාගයක් කරනවා නම් ඒ යාගයේ උපරිම විදිහට කරන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඒ යාගයට ගන්න පිරිකර 16ක් තියෙනවා. ඒ වගේම යාගයට කාල 3ක් තියෙනවා. කාල 3යි පිරිකර 16යි යාග සම්පatti 3යි පිරිකර 16යි. මෙන්න මේ යාග සම්පත් යාග කියන්නේ දන් දීමට දන් දෙන්න ඕන සම්පත් 3යි ඒකට ගන්න පිරිකර 16යි එක දානයක් දුන්නොත් ඒ දානේ මහත්ඵලයි මහනිසංසයි කියලා දැන් කූටදන්ත බ්‍රාහ්මණය ආලා. හැබැයි මේ කූටදන්ත බ්‍රාහ්මණය ඕක දන්නේ නැහැ. හැබැයි කූටදන්ත බ්‍රාහ්මණය අහලා තිබ්බා ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ නොදන්නා නොදකිනා දෙයක් නැහැ. සියල්ල දක්නාසේක සියල්ල දන්නාසේක. කත්ත ඔබ ඵලයන් අර මිනිසු නවත්තපන්. එම්බා බවත්නි ඔහොම නවතින්ඩ ගංවස්වියනි නවතින්ඩ කූටදන්ත බ්‍රාහ්මණයත් නුඹලා සමඟ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ බැහැ දකින්ට එනවා කියලා ඔයි මිනිසු නවත්තපන් ඔය එක්කම මං යන්න. මෙයා දුවගෙන ගිහිල්ලා ඕක කියනකොට කූටදන්ත බ්‍රාහ්මණයා මහ යාගයක් කරනවා. ඒ යාගයේ භෝජන බුදින්න ඕන කියලා තවත් බමුණු 500ක් ඈතින් ඇවිල්ලා. ඒ බමුණන් ආරංචි වුණා කූටදන්ත බ්‍රාහ්මණයා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ළඟට යනවා කියලා. ලහිලහියේ අර කත්ත පණිවිඩේ අරන් එන්නත් කලින් අර බමුණු 500 දුවගෙන ආවා කූටදන්ත බ්‍රාහ්මණයා ළඟට. ඇවිල්ලා කියනවා බ්‍රාහ්මණය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මුණගැහින්ද යන බව හැබෑවද? ඔව් මම යන්න කියලා කල්පනා කළා. යන්න එපා බ්‍රාහ්මණය සුදුසු නැහැ. ඔබතුමාට හොඳ නැහැ. ඔබතුමා වගේ කෙනින් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ළඟට ගියොත් එහෙම මිනිස්සු අතර කතාවක් පැතිරෙනවා. කූට දන්ත බ්‍රාහ්මණයන් ශ්‍රමණ බවක් ගෞතමයෝගේ පා ළඟට ගියා කියලා ඔබගේ කීර්තිය යසස පිරිහෙනවා. කූටද ඒ භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ කීර්ති යසස වැඩි වෙනවා කියලා අර නම්බුව මුල් කරගෙන වැදගත්කම නම්බුව කියන එක ඉස්සරහට අර කීර්ති ප්‍රශංසාව මුල් කරගෙන අර බමුණු කිව්වා ඒ කාරණාව මුල් කරගෙන ඔබ යන්න එපා හොඳ නෑ. ඔන්න ශ්‍රමණ බවක් ගෞතමයේ ඔබගේ නිවසට ආවොත් ඒක කමන්නේ නෑ ආපු ආවි. ඒ විතරක් නෙවෙයි බ්‍රාහ්මණේ මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් පිරිසිදු උපතක් තියෙනවා. කුලේ කෙලිසිලා නැහැ. ඒ නිසා ඔබ වාගේ මහා සුජාත උපතක් තියෙන බ්‍රාහ්මණෙක් ওই ශ්‍රමණ බවක් ගෞතමිය ළඟට යන්න ඕනේ. ඕනි නම් උන්වහන්සේ ආපු ආවේ. ඔබ වා ඊට පස්සේ කියනවා කූට දන්ත බ්‍රාහ්මණය ඔබගේ પરම්පරාවේම කිසිම කෙනෙක් ඔබගේ වංශයට බැනලා නැහැ. ඔබගේ වංශයට කවුරුත් බැනලා නැහැ. අපවාද උපවාද විඳලා නැති හොඳ කුලයක් වංශයක් ඔබට තියෙනවා. ඒ වගේ කෙනෙක් ওই ශ්‍රමණ බවක් ගෞතමිය ළඟට යන්න එපා. උන්වහන්සේ උන්නම් ආපු ආවේ. ඒ විදිහට ඒ විතරක් නෙවෙයි ඔබ මහා ධනවතෙක්. මේ පැත්තේ මේ ඉන්න මහා ධනවතා මහා ධනවත් බ්‍රාහ්මණේ අර පිඩුසිඟා වඩින්න ශ්‍රමණයන් ළඟට අහවල් එක්කටද යන්නේ? සුදුසු නෑ, යන්න එපා. නාන්සෙොන්නම් ආපු ආවේ. ඒ වගේම ඔබ ත්‍රිවේදයේම කටපාඩම් තියෙන වේද මන්ත්‍ර පාරප්‍රාත්‍ර බ්‍රාහ්මණේ ඔබ වාගේ පිළිගත් කෙනෙක් ළඟට ඕනි නම් උන්වහන්සේ ආපු ආවේ, යන්න එපා. දැන් බලන්න මේ මන හොඳ කෙනෙක් ළඟට යනකොට තියෙන කතා. යන්න දෙන්නේ නැහැ. කතන්දර ගොඩාක් ගොතලා කියනවා. ඒ වගේම බලන්නකෝ ඔබ තම උන්වහන්සේගේ රූපේ ලස්සන රම්මන් පාටයි. ඔබ පාරේ බැහැල යනකොට ගම්වල මිනිස්සු, මේ බමුණු ගමේ මිනිස්සු හරියට හඳ මණ්ඩල දිහා බලනවා වගේ ඔබ දිහා බලාගෙන ඉන්නවා. නිල් මානෙල් මලක් වගේ, පිපුණු නෙළුම් කුසුමක් දිහා බලනවා වගේ ආසාවෙන් ඔබ දිහා බලනවා. එච්චර බ්‍රාහ්මණේ ඔබ ලස්සනයි. රවුන්නන් පාටයි ඔබගේ සම. ඉතින් ඔබ වාගේ ලස්සන කෙනේ ඔය ශ්‍රමණ බවක් ගෞතමිය ළඟට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ කිව්වා ඔබ හරි සිල්වත් කෙනෙක්. වැඩුණු සිල්, කුසල සිල්, උතුම් සිල් තියෙන කෙනෙක්. එනිසා ඔබ යන්න එපා. ඔබ ලස්සනට කතා කරන කෙනෙක්. මිහිරි වචන තියෙන කෙනෙක්. ඔබ යන්න එපා. ඔබ ශිෂ්‍යයන්ට වේදී ගන්වන ගුරුවරයෙක්. එතකොට මේ කූට දන්ත බ්‍රාහ්මණයා වේදී ගන්වන ආචාර්යවරේ. එතකොට ඔබ වාගේ ආචාර්යවරේක් ඔය ශ්‍රමණේක් ළඟට යන්න එපා. සුදුසු නෑ. ඕනි නම් ශ්‍රමණ බවක් ගෞතමයෝ ආපු ආවේ. අනින්තක ඔබ වයෝ වෘදයි, ඔබ වැඩිහිටි කෙනෙක්. ඔය ශ්‍රමණ බවක් ගෞතමයෝ තරුණ කෙනෙක්. වැඩිහිටි කෙනෙක් තරුණ කෙනෙක් ගාවට යන එක ගැළපෙන්නේ නෑ. ඕනි නම් උන්වහන්සේ ඔබතුමා ළඟට ආපු ආවේ. අනිත් එක පොඩ්ඩක් කල්පනා කරන්න. මඟදී බිම්බිසාර රජුරෝ පවා ඔබව පුදලා ඔබට මේ ගම තෑගි කරලා තියෙන්නේ. පොක්කරසාති කියන ප්‍රධාන බ්‍රාහ්මණයා පවා ඔබට ගරු කරනවා, සත්කාර කරනවා. ඒ නිසා ඔබ වාගේ කෙනෙක් යන්න සුදුසු නෑ කියලා අර බමුණු කාරණා 12කින් කූට දන්ත බ්‍රාහ්මණයන්ට බුදුරජාන් වහන්සේ ළඟට යන්නපා කියලා කරුණු කිව්වා. කූට දන්ත බ්‍රාහ්මණයා කියනවා, බ්‍රාහ්මණවරුනි, මම ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට යන්න සුදුසු නම් ශ්‍රමණ බවක් ගෞතමයෝ මා ළඟට එන්න නුසුදුසු නම් ඒකටත් මන් ළඟ කරුණු තියෙනවා. කියන්නේ මමම යා යුතුයි උන්නාන්සේ ළඟට කියලා. ඒ නිසා ඒ කරුණොත් කන් යොමාගෙන අහන්න කියලා බුදුගුණ කියනවා. දැන් තවම මේ කූටදන්ත බ්‍රාහ්මණයා අහපු දේවල් හැර තෙරුවන් සරණ ගිහිල්ලවත් නැහැ. ඒත් අර උතුම් කෙනෙක් උතුම් විදියට හඳුනාගෙන තිබ්බා. මේ බලන්න මේ වාගේ බුදුගුණ. පුංචි කාලේ ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බුද්ධඝමං කියලා කියපු අපේ මිනිස්සුන්ටවත් මේ වාගේ බුදුගුණ කියන්න පුළුවන් කියලා කියනවා. ඔය ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වුණේ සුද්ධෝදන මහරජුරුවන්ගේ පරම්පරාවෙන්, මහමායා දේවියගේ පරම්පරාවෙන් පිරිසිදු උපතක් තියෙනවා. කවදාවත් කුලවාදයෙන් දෝෂාරෝපණය ලැබලා නැහැ ශ්‍රමණ බවක් ගෞතමයෝ. බොහෝ ඥාතින් ශාක්‍ය කුලේ ගොඩාක් ඥාතින් ඉන්නවා. ගොඩාක් ඥාතින් අතහැරලා මහණ වෙන්න ආවේ තරුණ කාලේ, කළු කෙස් තියෙන කාලේ පැවිදි වෙන්න ආවේ. ඒ වගේම දෙමව්පියන් ඥාතින් හඬද්දී වැළපෙද්දී පැවිදි වුණේ. රූපවත් රත්තරම් පාට ශරීරයක් තියෙනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට. ඒ වගේ උත්තමයෙක් ළඟට අපි ආ යුතුයි. ඒ වගේම ශ්‍රමණ බවක් ගෞතමයන් තරං ආර්ය සීලෙන්, කුසල් සීලෙන්, බලවත් සීලෙන් ඉහළ කෙනෙක් නැහැ. ඒ වගේම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ තරං මිහිරි වචන කතා කරන කෙනෙක් මිහිමඩලේ නැහැ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ආචාර්යවරුන්ටත් ආචාර්ය වෙච්ච කෙනෙක්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කාමරාගේ දුරු කරපු කෙනෙක්. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කර්මවාදී, ක්‍රියාවාදී කෙනෙක්. ඒ කියන්නේ හොඳ නරකවල විපාක කියන යහපතේ හැසිරීම පිණිස ධර්මයේ දේශනා කරන කෙනෙක්. ඉතින් පිරිසකට නායකත්වයේ දෙන කෙනෙක්. ඒ වගේම සම්භෝග නොවු පිරිසිදු රාජවංශී උපන් කෙනෙක්. මහා ධනවත්කම් භවභෝග අතහැරලා පොළොව ඇතුලේ තියෙන, පොළොව උඩ තියෙන විශාල ධනය ඇයි පිංගුතුනි සක්විති රජ වෙන්න හිටපු කුමාරයානේ ජම්බුද්දීපේ විශාල ධනයක් ශාක්‍ය කුලයට හිමි වෙලා තිබුණා. ඒ සියල්ල අතහැරලා පැවිදුණු කෙනෙක්. ඒ වගේම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕනේ කියලා දේශාන්තර වල ඉඳලා බොහෝ ජනයා පැමිණෙනවා. දහස් ගණන් දෙවිවරු තමන්ට විසඳා ගන්න බැරි ප්‍රශ්න ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට කියලා විසඳගන්නේ. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ගැන කීර්ති ഘോഷාව පැතිරලා තියෙනවා. ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අරහං කියලා, සම්මා සම්බුද්ධයි කියලා, විද්‍යාචරණ සම්පන්නයි කියලා, සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධ භගවා කියලා අනන්ත ගුණ කඳක් ලෝකේ පැතිරිලා තිබෙනවා. ඊට පස්සේ දේශනා කරන මේ කූටදන්ත බ්‍රාහ්මණයා කියනවා, ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විතයි. බුදුරජාණන් වහන්සේට ශාරීරියේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ වගේම සුහඳ කතා තියෙනවා. කෙනෙක් දැක්කට පස්සේ කලින් කතා කරනවා බුදුරජාණන් වහන්සේ. එයා කතා කළොත් මං කතා කරනව නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කලින් කතා කරනවා, සුහඳව කතා කරනවා. කවදාවත් කවුරු දිහාවත් රවල බලන්නේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ. ඇහි බැම හකුලුවල බලන්නේ කවදාවත් කියනවා. සිව්වනක් පිරිසකින්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේට සත්කාර කරනවා, ගරුකාර කරනවා. ඒ වගේම බොහෝ දෙවියෝද බොහෝ මිනිස්සුද භාග්‍යතුන් වහන්සේට පැහැදී සිටිනවා. යම් ගමක ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ පා තැබුවොත් ඒ ගමේ මිනිස්සු පෙළන අමනුෂ්‍යෝ මිනිස්සු අතහැරලා යනවා. ආන්න ඒ කාලේ බුදුරජාන් වහන්සේ යම් ගමක සිරිපා තබනකොට මිනිස්සු පෙළන අමනුෂ්‍යෝ මිනිස්සු අත්හරිනවා. ඒ සිරිපා කමලේ ඒ ආනුභවය තියෙනවා. මේ ලංකාව මනුස්සාවාසයක් නොවි යක්ෂාවාසයක්ව තිබුණ යුගයේ බුදුරජාණන් වහන්සේ පත්කඩේලා අසුන් ගත්තාද දුරුතු පුම්පෝයේ දවසක. එයින් පස්සේම මේ ලක්දිවේන මනුස්සයන්ට වාස භවන වුණා. බුදුරජාණන් කූටදත්ත බ්‍රාහ්මණයා කියනවා මහා පිරිස් සමග රාජ රාජ මහා අමාත්‍ය ශ්‍රමණ බ්‍රාහ්මණ ගෘහපති පිරිස් දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. අනිත් එක උන්වහන්සේ පිරිස අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රූපේ ලස්සනයි කියලා බාහිර දෙයක් මුල් කරගෙන නෙවෙයි, උන්වහන්සේගේ අවබෝධයයි නුවණයි ඒ විද්‍යාචරණ සම්පන්න ගුණයත් එක්කයි උන්වහන්සේගේ ගුණ පැතිරිලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මගධයේ බිම්බිසාර රජු සිය දරුවන් සහිතව බුදුරජාණන් වහන්සේ සරණ ගියා. කොසල් මහ රජුරෝ සිය දරුවන් සහිතව බුදුරජාණන් වහන්සේ සරණ ගියා. පොක්කරසාති බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බිම්බිසාර රජුරෝ බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා, සම්මාන කරනවා. කොසල් මහ රජුරෝ සත්කාර කරනවා, සම්මාන කරනවා. පොක්කරසාති සත්කාර කරනවා, සම්මාන කරනවා. අනිත් එක බ්‍රාහ්මණවරුනි පොඩ්ඩක් කල්පනා කරන්න, ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අපේ ගමට වැඩම කළා. උන්වහන්සේ ආගන්තුක කෙනෙක්. ආගන්තුකය බලන්න ගමේ ඉන්න අපි ආ යුතුයි නේද? මම හිතන්නේ මට තේරෙන්නේ ඔච්චරයි. කූටදන්ත බ්‍රාහ්මණයා කියනවා මට තේරෙන්නේ ඔච්චරයි, නමුත් අනන්ත ගුණ තියෙන උත්තමෙක් තමයි ඔය ශ්‍රමණ බවක් ගෞතමයෝ. බුදුගුණ කිව්වා. ඒ නිසා ඔය කාරණාවෙන් අපි භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ සුදුසුයි, උන්වහන්සේ අපි කරා එන්න සුදුසු නැහැ. මේ ගහගෙන හිටපු බමුණෝ කිව්වා ඔය විදියට ගුණ තියෙනවා නම් යොදුන් 100ක් දුර හිටියත් අපිම යා යුතුයි. අනේ ශ්‍රමණ බවක් ගෞතමයෝ අපි ළඟට එන්න එපා, අපි එනවා. අර අයගේ හිත වෙනස් වුණා. අද කාලේ සත්පුරුෂයෙක් ළඟට යද්දී තව කට්ටිය විරුද්ධව මොනවාරි කිව්වොත් අර අහන කෙනාට ශක්තිය නැහැ කරුණු ගුණ කරලා කියන්න තරම්. ඊට පස්සේ පින්වතුනි ඔන්න කූටදන්ත බ්‍රාහ්මණය අර සියලු දෙනා බ්‍රාහ්මණ 500 සමඟ අර ගමේ ජනතාව සමඟ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ මුණ ගෙහින්ට අම්බලට්ටිකා වනයේට පැමිණියා. ඒතර බොහෝ සෙනගක් මේ ශාලාවේ ඉන්න මේ ලීන සෙනගට වඩා විශාල සෙනගක්. ඒ ඉදිරියේ අසුන්ගත් මේ කූටදන්ත බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ සමග සුහඳව කතා කරලා කියනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මාමේ පැමිණියේ දානයක් දෙනකොට. එයාලට දානි කියන වචනේ බමුණන්ට උරු නෑ. බමුණෝ එකට කියන්නේ යාගය කියලා. යාගයක් කරනකොට ත්‍රිවිධ යාග සම්පatti සහ 16 ආකාර පිරිකර දානේට ගන්න වස්තු තුනයි දානයක් දෙනකොට පිරිකර 16ක් දෙන්න ඕන. ඒ පිරිකර 16යි මොකද්ද කියලා ඔබ වහන්සේ දන්නවද? භාග්‍යවත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපිට පහදලා දෙන්න කියලා ඉල්ලා හිටියා. ඊට පස්සේ ඔන්න දැන් තමයි ලස්සන විස්තරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය කඤ්යමා අසා සිටින්ද ත්‍රිවිධ යාග සම්පත්තියත් 16 ආකාර පිරිකරත් මහා දැන් දේශනා කරන්න. බ්‍රාහ්මණය භූත පුබ්බම් බ්‍රාහ්මණ රාජා හෝසි මහා විජිතෝ. බ්‍රාහ්මණය මේ ජම්බුද්දීපේ එක්තරා කාලෙක ඉස්සර හිටිය මහා විජිත කියලා රජ කෙනෙක්. ඒ මහා විජිත රජතුමාට යාගයක් කරන්න ඕන වුණා, මහවිශාල යාගයක්. හේතුව ඒ රජුරවන්න මහා විජිත රජුරෝ කියලා කියන්නේ මුළු ජම්බුද්දීපේම එකම අධිරාජ්‍යය වූ. එතකොට ඔහු කල්පනා කළා මට කරන්න යුද්ධෙකුත් නැහැ. මට අමුතුවෙන් ලොකුවට රාජ්‍ය පාලනය කියලා කරන්න දෙයක් නැහැ. ඒ ප්‍රදේශ බාර දීලා තියෙන ඒ අයට. මං දැන් පරලෝ වශයෙන් යහපතටපත් වෙන විශාල දානයක් කරන්න ඕන කියලා හිතිලා ඔහු කල්පනා කළා මම මේක අහන්න ඕන කාගෙන් හරි. එතකොට ඒ විජිත රජතුමාට උපදෙස් දෙන නුවණැති බ්‍රාහ්මණෙක් හිටියා, පුරෝහිත බමුණ. පෞහදා පුරෝහිත බමුණට කියන බ්‍රාහ්මණය මට විශාල යාගයක් කරන්න හිතුණා. ඒ නිසා මට මේකට උපදෙස් දෙන්න. අර පුරෝහිත බමුණ කියනවා රජතුමනි, ඔබතුමාට යාග දෙන්න කලින් තව දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි අපිට ආරංචියක් එනවා තැන් තැන්වල හොරු ඉන්නවා කියලා. ඔබගේ මේ ජම්බුද්දීපේ මේ රාජ්‍යයේ තැනින් තැන හොරු ඉන්නවා, පාතාල කණ්ඩායම් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. විටින් විට නඩුහබ පැමිණෙනවා. රටේ හොරමැර කන්තියෙද්දී මොන මහා යාගද? පළමුවෙන්ම ඒක නැති කරන්න ඕන. එතකොට පුරෝහිත බමුණා කියනවා මෙහෙම කියනකොට රජතුමනි, ඔබට හිතුනොත් ඔය හොරු ටික ඔක්කොම අල්ලලා එකතැන මරලා දාන්න ඕන. එහෙම නැත්නම් කසෙන් තලන්න ඕන, මිනිසුන්ට පේන්න දඬුවම් දෙන්න ඕන කියලා හිතුනොත් රජතුමනි එහෙම හිතන්න එපා. හොරු කියන ජාතිය මරලා අවසන් කරන්න බෑ. අපි හොරු පාතාලේ කණ්ඩායම් එක එක්කෙනා මරන්න ගියොත් එහෙම ඔතනින් බැරි වෙලා හරි එක්කෙනෙක් ඉතුරු වුණොත් එයා බලවත් වෙනවා. හොරුන්ගෙන් කෙනෙක් බලවත් වුණොත් ඒක ඔබගේ රාජ්‍යයට තියුණු විදිහට බලපානව සතුරෙක් බිහි වෙනවා. ඒ නිසා හොරු කියන ජාතිය මරලා අවසන් කරන්න හිතන්න එපා කියෝ. රජතුමනි මම ඔබට උපදෙසක් දෙන්නම්, මේ රටේ තියෙන හොර මෙරකන් අඩු වෙලා මිනිස්සු බයක් සැකක් නැතුව ජීවත් වෙන ක්‍රමයක්. පුරෝහිත බමුණා රජතුමාට උපදෙසක් දුන්නා, රජතුමනි ඔබතුමා මේ රට බය තැති ගැනීම වලින් නිදහස් කරවන්නට නම්, හොර මෙරකන් වලින් නිදහස් කරවන්න නම් ජනතාවගේ මූලික අවශ්‍යතා සපයන්න කිව්වා. මේ දේශනාවේ තියෙනවා ගොවිතැන් කරන අයට ගොවිතැනට අවශ්‍ය මූලික දේ දෙන්න කිව්වා. සියල්ලම කරගන්න බෑ. බීජ දෙනවා නම් බීජ. එතකොට චූටි ගිනි පුපුරක් අරගෙන නුවණැති කෙනා විශාල ගින්නක් අවුලවා ගන්නවා වගේ රජයෙන් ලැබෙන සහයෝගයෙන් ධෛර්යවන්ත ගොවියා තමන්ගේ ජීවිතය දියුණු කරගන්නවා. වෙළඳ ව්‍යාපාර කරන අයට ණය ගණ දෙනු සහිත මූල්‍ය පහසුකම් සලසන්න කිව්වා. රැකී රක්ෂා ඕන අයට රැකී රක්ෂා සලසන්න කිව්වා. මේ විදිහට ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න. එතකොට ජනතාව අතර ආහාර බහුල වෙනකොට, ජනතාවගේ අතේ ධනය ගැවිසෙනකොට හොරුන්ට හොරකම් කරන්න ඕන කියලා පරිසරයක් හැදෙන්නේ නැහැ. සියලු දෙනා අතර ධනය සමසේ බෙදෙනකොට, ඊළඟට සියලු දෙනා මොන මොන හරි කටයුතු වල යෙදී ඉන්නකොට, රජයෙන් අනුග්‍රහ ලැබෙනකොට මිනිස්සු බය තැති ගැනීම නැතුව ජීවත් වෙනවා. රජතුමනි, යම් දවසක මිනිසුන්ට ගෙවල් වල දොරවල් ඇරලා මහපාරට බහින්න පුළුවන් දවසක් ආවට පස්සේ අපි මහ යාගයක් කරමු කිව්වා. ඉතින් අර රජ්ජුරුවෝ, මහ විජිත රජ්ජුරුවෝ ඒ විදිහටම කළා. අවුරුදු කිහිපයක් යනකොට මිනිසුන්ට ගෙවල් වල දොරවල් ඇරලා මහපාරට යන්න පුළුවන්. කවුරුත් හොරකම් කරන්නේ නැහැ. ඊට පස්සේ රජ්ජුරුවෝ මේක දැනගෙන ආයේ පුරෝහිතයක් ඇඳවලා කියනවා, පුරෝහිතතුමනි, දැන් නම් ඔන්න මිනිසු බයක් සැකක් නැතුව ජීවත් වෙනවා, සැනසෙල්ලේ ජීවත් වෙනවා, දරුමල්ලු වඩාගෙන සතුටින් ඉන්නවා, ගෙවල් වල දොරවල් ඇරලා ඕන වෙලාවක පාරට බහිනවා, බයක් නැහැ මිනිසුන්ට. රජතුමනි, එහෙනම් අපි මහා යාගය දැන් කරමු. මහා යාගය කියන්නේ දානේ. යාගය කියන්නේ ඔයාලට දැනෙන්නේ නැත්තම් ලොකු දානයක්, එහෙනම් අපි දැන් දෙමු කියලා ඉස්සෙල්ලාම පිරිකර දාසිය ගැන කිව්වා. මේ දානේ ඇත්තටම අපිටත් ගැලපෙනවා. කිව්වා ඉස්සෙල්ලාම ලොකු දානයක් දෙනකොට ඔබතුමාගේ අනට කීකරු, ඒ කියන්නේ ඔබතුමාගේ වචනේ අහන රාජකීය පිරිස දැනුවත් කරන්න. මිත්‍රවරුනි, මං දැන් ලොකු දානයක් දෙන්න යන්නේ, ඒ නිසා ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න ඕන, අපි එකතු වෙලා මේ දානය දෙමු කියලා ඒ අයට දන්වන්න ඕන ලොකු දානය ගැන රාජකීය පිරිසට. හැබැයි තමන්ගේ අනට නඩත්තු අයට විතරක් කියන්න කිව්වා. තමන්ගේ අනට නඩත්තු රජාන පිළිපදින ඇමති පිරිසට කියන්න, බ්‍රාහ්මණ පිරිසට කියන්න, ගිහි පිරිසට, ගෘහපති පිරිසට කියන්න. එහෙනම් දානයක් දෙනකොට, ලොකු දානයක් දෙනකොට අනිවාර්යෙන් මතක් කරන්න කියනවා එයාලට හිතවත් ඥාතීන්ට. තමන්ගේ අනට කීකරු අයට මතක් කරන්න ඕන. නැත්තං ඔය සමහර දාන අවුල් වෙනවා. දැන් දානේ දෙන්න කැමති කෙනා එක අදහසකින් යනවා, අර දානෙට එකතු වෙච්ච මිනිස්සු එක වෙනස් කරනවා ගිහිල්ලා. නෑ නෑ, ඔහොම නෙවෙයි, ඕක තෙලට දාලා හරියන්නේ නෑ, ඕක රස මේ කිරට කියලා එයා වෙනස් කරනවා. තව කෙනෙක් තෙල් දාන්න කියනට අර කෙනා කියනවා නෑ පොල් දාමු කියලා. වෙනස් කරනවා අරක. අරයාගේ වචනෙට නඩත්තු නෑ ප්‍රධානියාගේ. දානය බාරගත්ත කෙනා ඉන්නවනේ, එයාගේ වචනෙට එයාට ඕන විදිහට දාන දෙන්න බෑ. ඒකට හේතුව තමයි එයා දානෙට ගෙන්නගෙන ගිහිල්ලා තින්නේ එයාගේ වචනෙට නඩත්තු නැති මිනිස්සු. පුරෝහිත බ්‍රාහ්මණය අවවාද කරනවා, දානයක් මහා යාගයක් කරනකොට රාජකීය පිරිස වේවා, ඇමති පිරිස වේවා, ඊළඟට බ්‍රාහ්මණ පිරිස වේවා, ගිහි පිරිස වේවා, ඔය පිරිස හතරෙන් ඔබතුමාගේ වචනයට ඇහුම්කන් දෙන යටත් පිරිසට දානය ගැන දැනුවත් කරන්න. ඔන්න ඔය පිරිස් හතර දැනුවත් කරන එක පළවෙනි සොලොස් පිරිකරවල පළවෙනි හතර, හිතවත් අයට මතක් කරන එක, අවුල් කරන චරිතවලට නෙවෙයි. ඊළඟ කාරණා අටක් විස්තර කරනවා. දැන් දානේ දෙන්න හදන්නේ ඔබතුමානේ, ඔබතුමාගේ පැත්තෙන් කාරණා අටක් තියෙන්න ඕනේ. ඒක හරි දැන්. ඒ තමයි, ඔබතුමා පිරිසිදු උපතක් තියෙන කෙනෙක්. ඔබතුමාට කවුරුවත් අවජාතකයි කියලාවත්, ඔහොම දෝෂාරෝපණයක් කරන්න, ඔබතුමාගේ අම්මා මෙහෙමයි තාත්තා මෙහෙමයි කියලා පරණ කුණු කන්දල් අවසන ජීවිතයක් ඔබතුමාට නැහැ. සුජාත උපතක් තියෙනවා. කුලවාදයෙන් බැනුම් අහලා නැහැ. ඊළඟ රජතුමනි, ඔබතුමා හරි ලස්සන රූප සම්පත්තියෙන් යුතු කෙනෙක්. ඊළඟට සැප සම්පත් වලින් ධනෙන් ආඩ්‍ය කෙනෙක්. රාජ බලයෙන්, රාජ තේජසින් ඔබතුමා හැරිලා බලනකොට අනිත් අය බිම බලා ගන්න තරම් තේජසකින් යුක්තයි. ඔබතුමා සද්ධාවන්ත පරිත්‍යාගයි, පෙම්පකුණක් වගේ. ඔබතුමා ගොඩක් දේවල් අහලා දැනගෙන තියෙනවා. ඒ වගේම යමක් කිව්වම ඔබතුමාට තේරෙනවා. ඔබතුමා ඥානවන්තයි. ඔන්න ඔතන තියෙනවා කාරණා 8. දානි දෙන කෙනා රජ්ජුරුවන්ගේ පැත්තෙන් කාරණා 8ක් තියෙන්න ඕන. සිව් පිරිසකට දානි මතක් කරන්න ඕන. 8යි 4යි කීයද? ඈ 12යි. දැන් ඕන පිරිකර 12යි. 16ක් එපැයි. රජතුමනි, ඔබතුමාගේ දානෙට උපදෙස් දෙන්නේ මම, පුරෝහිත. පුරෝහිතගෙත් කාරණා 4ක් තියෙන්න ඕන. ඒ තමයි මව්පිය දෙපාර්ශවයේම පිරිසිදු ජීවිතයක් තියෙන්න ඕන බමුණට, පුරෝහිත බමුණට. වේදයේ පරතරයට ගිය ඥානයක් පුරෝහිත බමුණට තියෙන්න ඕන. සිල්වත් චරිතයක් පුරෝහිත බමුණට තියෙන්න ඕන. ඒ වගේම යම් යාගයක් දානයක් දෙද්දී ඔහු පෙරට ගන්න යාග හැඳ ඉස්සල්ලා ඔසවන, දෙවෙනියට ඔසවන කෙනෙක්, කියන්නේ බමුණන් අතර පූජනීය බ්‍රාහ්මණෙක් වෙන්න ඕන. ඔය හතරත් මාතුල තියෙනවා. දැන් අර 12ට මේ බමුණාගේ කාරණා හතර එකතු වුනම කීයද? 16. මේක තමයි කිව්වා ඔබතුමා කරන්න යන මහා දානේ සොලොස් පිරිකර. තමන්ගේ වචනෙට නඩත්තු පිරිස් හතරකට කියන්න ඕන. රාජකීය පිරිස, ඇමති පිරිස, බ්‍රාහ්මණ පිරිස, ගෘහපති පිරිස. රාජතුමාගේ පැත්තෙන් ගුණ 8ක් තියෙන්න ඕන. බමුණගේ පැත්තෙන් ගුණ 4ක් තියෙන්න ඕන. මේ විදිහට සොලොස් පිරිකර. ඊට පස්සේ කිව්වා, දැන් රජතුමනි, යාග සම්පatti 3 දැන් හදාගන්න. යාග සම්පatti 3 තමයි කිව්වා. දැන් ඔබ දානෙට සූදානම් වෙනකොට, ධන දාහන්න එකතු කරනකොට හිතේ අපේ දානෙට සෑහෙන වියදමක් යනවා අප්පා. ওই සිටිවිල්ලට එන්න දෙන්න එපා කිව්වා. ඔන්න දැන් අපිට අපේනවා. ඔබට ඔබ පේනවා. දානෙට බඩු ගන්න ගියාම හරි ගණන් කියලා හිතෙනවා. දානෙ දෙන්න කලින් අර දානෙට බඩු මුට්ටු එකතු කරනකොට ඒ හිත චංචල වෙන්න දෙන්න එපා කිව්වා. හිත විපිලිසර වෙන්න දෙන්න එපා කිව්වා. හරි වැඩි දානයක් බාර අරන් මට විච්චි වැඩි, මේක නම් වියදම් සැරයි. දැන් මේක මේ ලාවට කරලත් හරියන්නේ නැහැ. හොඳට කරන්නත් වියදම මදි. කරුමිට මේ රටේ ආර්ථිකයත් බැස්සා කියලා මෙයා ලොකු කල්පනාවක ඉන්නවා දානෙට යන වියදම් ගැන. මහරජතුමනි, දානෙට බවභෝග රැස් කරද්දී මගේ ධනිය මෙතරම් වියදම් වෙනවා නෙව කියලා හිත විපිලිසර කරගන්න එපා. ඔය දාන සම්පත්තිය රැස් කරගන්න. ඔක තමයි පළවෙනි සම්පත්තිය. ඊළඟට දානේ දෙනකොට, දැන් දානේ බෙදනවනේ, ඊට බෙදන්න බෙදන්න ඉවර වෙනවා. අපි මේවා ඉවර වෙන සැර ලොකු වියදම ඉවර වුණානේ. ඔය සමහර අම්මලා දානේ බෙදන ගමන් කියනවා ආමුදුරුට සෑහෙන ගත්තා, නෑනේ මාළු කෑලක්වත් ඉතුරුනේ අපිට කියලා. අර දෙනකොට ටිකක් අර දදං චිත්තම් පසාදේති නෑ. දන් දෙනකොට හිත ටිකක් චංචල වෙනවා. මේ කාරණාව මුල් කරගෙන බ්‍රාහ්මණතුමා රජතුමාට උපදෙසක් දුන්නා. දන් දෙනකොට මගේ ධනය විනාශ වෙනවා, ලොකු ධනයක් නැති වුණා දානිය මුල් කරගෙන කියලා දන් දෙනකොට හිතන්නත් එපා. හිත විපිලිසර බවට ගන්න එපා. ඒක හොඳ නෑ කිව්වා. දානි දීලා ඉවර වුණාට පස්සෙත් අනේ මගේ මහා දානයන් නම් දුන්න තමයි ගිය වියදම අපෝ අපරාධයක පොඩ්ඩක් තව අඩු කරලා කරන්න තිබ්බා කියලා අර දානේ දීලා ඉවරුණාට පස්සෙත් අර වියදම ගැන හිතේ චංචල භාවයක් ඇති කරගන්න එපා කිව්වා. පින්තුනි ඇත්තටම දැන් මේ බලන්න දානයකට සූදානම් වෙන හැටි. අපි සාමාන්‍යයෙන් දානයක් අපේ දානේ අහවල් දවසේ කියලා කිව්ව ගමන් අපි දානේට මොනවද උයන්නේ කියලා මෙනු එක හිතනවා මිසක්කා. මම මේ දානේ දෙන්න කලින් මගේ හිතනම් මං වෙනස් කරගන්නේ නැහැ. දානේ දෙනකොට මගේ හිත වෙනස් කරගන්නේ නැහැ. දානේ දුන්නට පස්සේ මං හිත වෙනස් කරගන්නේ නැහැ. සද්ධාවෙන්ම මම මේ දානේ දෙනවා කියලා හිත බුහුණු කරන්නේ. මේ පුරෝහිත බමුණා රජතුමාට පුහුණු කෙරෙව්වා මේ තුන් තැන සිත පහදවා ගන්න ඔබතුමා පුහුණු වෙන්න මේක තමයි දානේ තුන් ආකාර යාග වස්තුව. තුන් ආකාර යාග වස්තුව ත්‍රිවිධ යාග සම්පත්. දැන් හේතුව අපිට ගොඩාක් නොතේරෙන දෙයක්. දානයක් දීලා පස්සේ හිත අපහදවා ගත්තොත් අර දානෙන් ලැබෙන පින් පුණ්‍ය විපාකය තමන්ට භුක්ති විඳින්න බැරි වෙලා යනවා. ඔබ අහලා තියෙනවා අපුත්තක සිටානන්ගේ කතාව. අපුත්තක සිටානෝ පෙර පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න අණ කළා. ඒ නිවැසියෝ දන් දුන්නා. දන් දුන්නට පස්සේ ඔහුට හිතුණා අනේ අපරාධේ මේ ඕක ගෙදර වැඩකාර කොල්ලෙකුට දුන්න නම් දර කැල්ලක් හරි පලා ගන්න තිබ්බා කියලා. ඒ උන්වහන්සේ අරන් ගියා කියලා. අපරාධේ දුන්නේ ඔච්චර අපරාධේ නාස්ති වෙයි. ওই ස්වාමීන් වහන්සේලාට ඕව නැති වෙයි. අපිට ඕක තව හොයලා බලලා ගේන තිබ්බා. ඉතින් අර පේන්නේ ඕන ගිහිල්ලා ගබඩාවට දැම්මා. ඔවා ප්‍රයෝජන ගන්න එකක් නැති වේවි කියලා එක එක ඒවා හිතට එනවා. දානේ දුන්නට පස්සේ දන් දීලා යම් හේතුවක් මුල් කරගෙන හිත අපහදවා ගත්තොත් තමන්ට ලැබෙන දේවල් භුක්ති විඳින්න බෑ. ඉඩකඩම් ලැබුණත් ඒ ඉඩකඩම් වල භුක්තිය හරියට තමන්ට ගන්න බෑ. යාන වාහන වල යන්න බෑ. ධනේ තිබ්බත් හොඳට ඇඳලා පැළඳලා ලස්සනට ඉන්න බෑ යාට. කොයි තරම් හොඳට කැම්බීම තිබ්බත් හීල් බතක් කාලා ඔහි ඉඳා යාසා රස්නේට මිහිරට රසට කාල ඇඳලා ඉඳ හිතෙන්නේ නැහැ. දානේ දීලා හිත පහදවගෙන නැහැ. කලින්ම බ්‍රාහ්මණයා මහ විජිත රජතුමා පුහුණු කෙරෙව්වා තුන් ආකාර අවස්ථාවලදී හිත අපහදව ගන්න එපා. ඊට පස්සේ හරි ලස්සන කාරණාවක් ඊළඟට විස්තර කරනවා. බලන්න දානයක් දෙන්න කලින් පුහුණු වෙන විදිය විස්තර කරනවා. රජතුමනි දැන් ඔන්න දානේ දෙනකොට දැන් මිනිස්සු පෝළු වෙනවනේ දානි ගන්න. ඔතන ඉන්නවා සත්තු මරණ අයන්ත ඉන්නවා සත්තු නොමරණ අයන්ත ඉන්නවා. රජතුමනි සමහර වෙලාවට ඔබතුමාට දැනෙන්න පුළුවන් මේ මිනිහා සත්තු මරණ එකේ කියලා. මොන්ටත් අපි කණ්ඩ දෙනවද කියලා අන්න හිතට දන් දෙනකොට එන්න පුළුවන් විපිලිසර බව. රජතුමනි බොහෝ ජනයා ගංගාවක් ගලාගෙන වගේ දනට එද්දී එතන මිනිස්සු ඉන්නවා ප්‍රාණඝාතය කරන අයත් නොකරන අයත්. රජතුමනි ප්‍රාණඝාතය කළොත් ඒ කරන එක කරන මනුස්සයාට. ඔය පිරිස අතර යම්කිසි කෙනෙක් සත්තු මරන්නේ නැද්ද ඒ අය අරමුණු කරගෙන දාන දෙන්න කිව්වා. ලස්සන කතාව මේක. දානයක් ගන්න දන් සැලකට මිනිස්සු එනවා. ඔතන ඉන්න මිනිස්සුන්ගේ සමහර අය හොරකම් කරන අය. සමහර මිනිස්සු හොරකම් කරන්නේ. මේ දානය හොරකම් නොකරන මිනිස්සු අරමුණු කරගෙන දෙන්න කිව්වා. අනිත් අයත් කෑවට කමන්නේ. හොරකම් කරන එක ඒ අයට. හොරකම කියන එක හරියට තියෙනවා. අපිට ආරංචි වෙලා තියෙනවා. අපිට පැමිණිල්ල ලැබිලා තියෙනවා. සමහර වෙලාවට දානෙට ගෙන්නගෙන යන මිනිස්සුම අපිම බස් එක්ක මිනිස්සු දානෙකට ගෙන්නගෙන යනවා උයන්න පියන්න. ඒ මිනිස්සු මහංග කරනවනේ. අර ගෙනියනේවා. ඊට පස්සේ ඉස්සර ගම්වල හාමුදුරන්ට දාන උයනකොට හත් දවසේ දාන ගෙවල්, තුන් මාසෙ දාන ගෙවල්, අවුරුද්ද දාන ගෙවල්. ඒ වගේ ගෙදර මිනිස්සු දාන උයනකොට අර බෙදන්දි ඉන්න කීප දෙනාගෙන් එක්කෙනෙක් අර බෙදනේ වහංග ගන්නවා. ඒ වගේ සංවිධායක මණ්ඩලයන්ගෙන් වෙන දෝෂ තියෙනවා. නමුත් දාන එකදී හිතන්න කිව්වා, සොරකම් නොකරන අය කෙරෙහි මාගේ දානේ වේවා. සොරකම් කළොත් ඒක යාට. මේ විදිහට දානයක් ගන්න දන්සලක් දෙනකොට, දැන් හිතන්නකෝ පොසොන් කාලේ වෙසක් කාලේ පාරයින දන්සල් දෙනකොට පෝලිමට ඉන්නවා මිනිස්සු. ওই මිනිස්සු ඔක්කොම පන්සල් රකින අයද? ඔතන ඉන්නව වැරදි කාම සෙවණේ කරන අයත් ඉන්නවා, නොකරන අයත් ඉන්නවා. ඒ දානේ වැරදි කාම සෙවණේ නොකරන අය කෙරෙහි වේවා. වැරද්දක් කළොත් ඒක යාට. ඒ විදිහටම බොරු කියන අය, නොකියන අය, ඊළඟට කේලම් කියන අය, නොකියන අය, පරුස වචන කියන අය, නොකියන අය, හිස් වචන කියන අය, නොකියන අය, දැඩි ලෝභේ තියන අය, නැති අය, තරහසිත ඇති අය, නැති අය. ඇයි මිනිස්සු බයිනවනේ? දෙනවනේ. ඔය ඔච්චර මේවා කර කර ඉන්න තුන් දෙනවනම්, දන්සලි දෙනවනම් ඉක්මනට දෙනවා, අපිට පරක් වෙනවා යන්න කියලා සැරදානවා මේ දන් අර පොලිමේ ඉන්න අය. අර දානේ දෙන මිනිස්සුන්ට සමහර මිනිස්සු අනේ අහිංසකව ඇවිල්ලා අනුන්ගෙන් ලැබෙන දේනි ගන්නවා. යම් කිසි කෙනෙක් තරහ නැද්ද ඔහු කෙරෙහි දානේ වේවා. අර අයට තමන් කරන දේ ඇති. මිත්‍යා දෘෂ්ටික අයත් වෙනවා, මිත්‍යා දෘෂ්ටික නැතේ ඇත් වෙනවා. ඒක ඔහු කරායයි. ඒ නිසා දන්සලත් ඒකයි. දැන් සංඝයා අතර වුණා සමහර වෙලාවට එක එක විදියට මිනිස්සු අතර කතා තියෙනවා. එතකොට අපි දෙන දානේ මහා සංඝරත්නය උදෙසා කියලා දුන්නම අය හිතේ කහටක් තියාගන්න ඕනේ නැහැ. තම තමන් කරන දේවල් තම තමන්. මට මෙන්න මේ දානයක් දෙද්දී හිත විපිලිසර කරගන්න එපා කියන එකෙදී තව කාරණාවක් මතක් වුණා. සමහර කාන්තාවෝ තමාගේ ස්වාමියාට ආදරෙන් කරුණාවෙන් සලකන්නේ නැතුව ඉන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මිනිස්සු බොනවා. ඔය බේබද්දෙකුට මොන සැලකිලිද කියලා. ඇත්තටම බේබද්දෙකුට සලකන්න එපා. හැබැයි සලකන්න කාටද? ස්වාමියාට. ඔබ බත් ටික හදලා ගිහින් දෙන්න එපා බේබද්දෙකුට. නමුත් ඔබගේ කසාද සහතිකේ මිනිස්සයයි තමන්ගේ ස්වාමියාට බත් ටික දෙන්න. බේබද්දෙකුට දීමේ කර්මය නෙවෙයි රැස් වෙන්නේ ඔබට. ස්වාමියාට උපස්ථාන කිරීමේ පින රැස් වෙනවා. අන්න ඒ නිසයි සෝතාපන්න වෙච්ච කාන්තාවක් කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ විලා හිටියා. ඉදිරි වැද්දා කියනවා, ඊතල යන්නවර දුන්න යන්නවර අර කැරන් වර මේ කැරන් වරෙන් කියලා කියනවර සත්තු මරණේවා. එතකොට අර කුක්කුට මිත්ත වැද්දාගේ බිරිඳ සෝවං කෙනෙක්, එයාට අදහසක් නැහැ වැද්දෙකුට බඩුක් ගෙනත් දෙනවා කියලා. එයාට අදහස තියෙන්නේ ස්වාමියා කියන දේ කරනවා. එයාට ප්‍රාණඝාතයේ කර්මේ අංශුවකටවත් ඈදායක වුන්නේ නැහැ. හැබැයි අවුරුදු 16ක් තත් වඩා කාලයක් ඈ දුනු ඊතල ස්වාමියාට ගෙනල්ලා දීලා තියෙනවා. එයාට අදහසක් නැහැ මම මේ වැද්දෙකුට මේ සත්තු මරන්න අවියාවිද දෙනවා කියලා. චේතනාවයි පින්වතුනි කර්මය. සමහර මිනිස්සු කියනවා මේ මෙවුන්ඩ දෙනවද, අපි මුංගි චරිතය දන්නේ නැද්ද? එහෙම නෙවෙයි. අම්මා කෙනෙක් නම් තමන්ගේ දරුවන්ගේ චරිතය මොනවා වුණත් අම්මා කෙනෙක් දරුවෙකුට සලකනවා නම් දරු සෙනෙහසින් දරුවෙක් කියන සංඥාව එකේ තියෙනවා. මොකද ලෝකෙට මෙපා වුණ අඟුලිමාල වුණත් අම්මාට වටිනවා. අම්මාට වටිනවා. එදා මගේ දරුවා මම බේරා ගන්නවා කියලා ඒ අම්මා මහවණේට නොගියා නම් ඒ අම්මා අඟුලිමාල යතරට බුදු කෙනෙක් වඩින්නේ. බලන්න අම්මට සැඟීමක් තිබ්බා මං දරුවා වෙනුවෙන් යනවා කියලා. ඒ නිසා තමන්ගේ දෙමව්පියෝ සමහර දරුවෝ ඉන්නවා තම දෙමව්පියන්ගේ වැරදි ඉදිරියේ අපි තවත් බේබද්දි අම්මා නරක ගෑණියෙක් කියලා උඩ බලාගෙන කෙල ගහ ගන්න දරුවෝ ඉන්නවා. උන් දන්නේ කෙල ගහන්නේ උඩ බලාගෙන කියලා. එතකොට ඒ වෙලාවේ අම්මගේ චරිතෙ මොකක් වුණා? තාත්තගේ චරිතෙ මොකක් වුණා? ගේන හාල්පත, ගේන වතුර පොද, අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කියන චේතනාව ගත්තනම් ඔවුන්ගේ චරිතය අපිට කුමටද? මේ මහ විජිත රජ්ජුරු මහ යාගය පවත්වද්දී පුරෝහිත බ්‍රාහ්මණයා උපදේශ දුන්නා, එන මිනිස්සු එක එක චරිතවලින් එයි, නමුත් යම් කිසි කෙනෙක් සුචරිතවත්ද ඒ අය අරමුණු කරගෙන දන් දෙන්න. දැන් මේ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න. ඔන්න දස ආකාරයකින් දස අකුසල් ගැන සිහි කළා, ඒවා මුල් කරගෙන ඇති වෙන්න පුළුවන් විපිරිසර 10ත් අර පුරෝහිත බමුණ දුරු කළා අර යාගයට කලින්. ඊට පස්සේ කිව්වා රජතුමනි, හොඳ දානයක් දෙන්න ගියාට පස්සේ සූදානම් වෙන්න කිව්වා අනිත් අයගෙන් කයි කතන්දර අහන්න. දැන් සූදානම් වෙන්න කිව්වා, තවම දානේ දුන්නේ නැහැ. දැන් ඔබට කවුරු හරි එක එක්කෙන ඇවිල්ලා කියයි, ඔයා මහා දානයක් දීලා රජතුමනි, කෝ අපිට කිව්වේ නැහැනේ, අපි දැනගත්තා නම් අපිත් දෙනවනේ දානෙට. ඔය වගේ කතා අදත් නැද්ද? අදත් ওই විදිහටම තියෙනවා. අපිට කිව්වා නම් අපිත් එනවනේ, අපිට කිව්වා නම් අපිත් සම්මාදම් වෙනවනේ කියලා, අපිට කිව්වේ නැහැ, අපිට කිව්වේ නැහැ කියලා ඔබතුමාට එක එක කතා එන්න පුළුවන් දානෙන් පස්සේ. රජතුමනි, දැම්ම ඔබ සූදානම් වෙන්න, ඔබ මේ වෙනකොටම ඔබගේ අන ක්‍රියාත්මක කරන රාජකීය පිරිසට, ඇමති පිරිසට, බමුණු පිරිසට, ගෘහපති පිරිසට දැනුම් දිය යුතු අයට දැනුම් දීලා අවසන්. ඒ නිසා ඔය එක එක්කෙනා කයි කතන්දර කිව්වට ඔබතුමා ව ගණන් ගන්න එපා. එහෙනම් දානයක් දෙනකොට අනිත් අයගේ එක එක කයි කතන්දර වලටත් සූදානම් වෙලාම දානෙට අත ගන්න වෙනවා. මේ ලොකු දානයක් දෙනකොට වෙන දෙයක්. ඊට පස්සේ කිව්වා, දැන් ඔය දානෙ දෙනකොට සමහර අය ඔබතුමා දානෙ දෙන එක්කෙනාගේ වැරදි වෙනවා. මහා ලොකුට දෙන්න ගියා මහා කුණය, ඒ වුණාට පේන්න දුන්නේ හැටි. ඕ මහා දාන දෙනවා කියලා දානෙට යනවා, පේන්නේ මූණේ හැටි කියලා අර යගේ අගුණ කියනවා. මෙයා දැන් මහා වෙස්සන්තර වගේ දන් දෙනවා, නමුත් උන්නේ තාත්තා අම්මගේ හැටි අපිනේ දන්නේ. ඔය වගේ රජතුමනි, ඔබතුමාගේ කුණු කන්දල් හොය හොයා අදින කතා කියාවි. එතකොට ඔබතුමා හිතන්න, අර කාරණා අටක් පිහිටලයි දානේ දුන්නේ. රජතුමා කුලයෙන් පිරිසුදුයි, කුලේට දොස් නගලා නැහැ. ඊළඟට රජතුමා රූපවත්, ධනවත්, බහුශ්‍රුතයි. ඊළඟට රජතුමා පැම්පකුණක් වගේ දන් දෙන කෙනෙක්. රජතුමාගේ ගුණ අට කලින් අපි සිහි කරලා තියෙන්නේ මිනිස්සු ඕන එකක් කියපුවා. ඊළඟට රජතුමනි, ඔබ දානෙ දීලා දෙනකොට, දානෙ දීලා ඉවරෙනකොට තව කවුරු හරි ඇවිල්ලා කුටු කුටු ගාලා කියාවි, ඔබතුමාට ඉතින් අර දානෙ දෙන්න, මේ දානෙ දෙන්න කියලා මේ උපදෙස් දෙනව අර බමුණා. ওই බමුණගේ හැටි දන්නවද? උන්නේ පරම්පරාව මේක, කිසි මූලයක් නැහැ. අරකයි මේකයි කියලා බමුණගේ ඇද හොයනවා. රජතුමනි, ඒ වෙලාවට මම මුලින්ම සිහි කළා පුරෝහිත බමුණා මව්පිය දෙපාර්ශ්වයෙන් පිරිසුදුයි. පුරෝහිත බමුණා වේදේ පරතරයට පත් වෙලා ඉන්නේ. පුරෝහිත බමුණා සිල්වත්. පුරෝහිත බමුණා බමුණන්ගේ යාගවලදී පළවෙනි යාග හැඳ උස්සන කෙනා. බමුණගේ පැත්තෙමුත් දෝෂ නැහැ. දැන් මේක මම දීර්ඝ දේශනාවන් නිසා කෙටියෙන් නෙමෙයි කියාගෙන යන්නේ. විස්තර වශයෙන් විභාග කරනකොට හිතට දැනෙනවා පුදුම විදිහට ඒ කාලේ දානවලදී එක එකයි වැරදි හොයලා තියෙනවා. එක්කෝ අපිට කිව්වේ නැහැ කියලා චෝදනා කරනවා. එක්කෝ දානෙ දුන්න කෙනාගේ මොනවහරි එකක් ඇදලා අනම්බනම් කියනවා. එක්කෝ දානෙට උපදෙස් දෙන අයගේ විස්තර අරන් ඇදකුදු කියනවා. ඉතින් මේකෙදී ඔය ඔක්කොම විපිලිසර බව නැති කළාර පුරෝහිත බමුණා. ඊට පස්සේ කියනවා, පින්වත් අපගේ භාග්‍යතුන් වහන්සේ වදාලා කූටදන්ත බ්‍රාහ්මණයන්ට, බ්‍රාහ්මණිය එදා පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් උපදෙස් ලබා ඒ මහා විජිත රජුරෝ මහා යාගයක් කළා, විශාල දානයක් දුන්නා. හැබැයි බ්‍රාහ්මණය ඒ දානේදී සත්තු මැරුවේ නෑ. ඒ දානි දෙන්න ඕන කියලා ගස් කොළන් කපලා විනාශ කළේ නෑ. ඊළඟට පොළොව මට්ටම් කරලා මහන්සි වුණේ නෑ. ඒ දානේ දෙද්දී කවුරුවත් වෙහෙසටපත් වුණේ නෑ. කූටදත්ත බ්‍රාහ්මණය ඒ දානේදී රජ්ජුරෝ 16ට 16 කියලාවත් කතා කළේ නෑ කියනවා. 16ට නම කියලා කියනවා කතා කළේ. දැන් අපි අතර තියෙනවනේ, අපි කුටියක් හදනකොට බාසුන්නට බාසුන්නේ නෑ, වඩු බාසුන්නට වඩු බාසුන්නේ නෑ. අපි එහෙම කියනවන්නේ මැකෑනික් බාසුන්නේ නෑ. ඊළඟට මේ ලයිට් වැඩ කරන අයට එහෙම නමක් දාලා එක එක්කෙනාට බාසුන්නේ කියලානේ කතා කරන්නේ. මහවිජිත රජුරුවන්ගේ දානයේදී කිසිම කෙනෙකුට රජුරුවෝ ඔහුගේ වෘතියේ නමින් ආමන්ත්‍රණය කළා. ඔහුගේ නමින් කතා කරලා තියෙනවා, නැත්තම් පුතේ කියලා කතා කරලා තියෙනවා, නැත්තම් මිත්‍රය කියලා කතා කරලා තියෙනවා. හරි අපූර්ව දාන. කිසි කෙනෙකුට තනතුරෙන් කතා කරන්න, අපි හොඳ කුක් කෙනෙකු යන්න ගෙනාවා, එහෙම නැහැ. අර තනතුරෙන් කතා කරලා නැහැ කියනවා. ඊට පස්සේ රජුරෝ හරියට වග බලාගත්තා කියනවා. දානෙට ආපු මිනිස්සු ඒ දානේදී කැමැතිනම් වැඩ කරපුවාවි, කැමැතිනම් නොකර හිටපුවාවි. දැන් ওই දානවලට මිනිස්සු ගෙන්නගෙන ගිහිල්ලා පස්සේ නැද්ද කයි කතන්දර ඇති වෙන? මහලුකුට ගෙන්නන ගියා ලුණු කිරිය සුද්ධ කරන්න ආවේ නැණි ඕකි. අර පේන්නේ ඉලන්දාරි ටිකක් ගෙන්නගෙන ආවා. ෆෝන් එක ඔබවා කයිය ගගා හිටියා. උවිත වැඩි හොඳයි, තව දෙතුන් දිනක් වෙනම ගෙන්නගෙන ආව නම් හාල් ටිකක් හරි ගලයි කියලා. අර දානෙට තමන්ම ගෙන්නගෙන යන පිරිසට තමන්ම බයිනවා. රජ්ජුරෝ, මහා විජිත රජ්ජුරෝ දානෙ දෙද්දී කැමැති කෙනෙක් වැඩ කරපුවාවි, කැමැති කෙනෙක් නොකරපුවාවි. කවදාවත් ගෙන්නගෙන ගිය පිරිස ඒ දානෙට තමන් කැමති විදියට උදව් වෙනවද නැද්ද කියලා බැලුවේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය ඔය විජිත රජ්ජුරුව දානෙ දෙලා අවසන් වුණේ මෙහෙමයි. ඒ තමයි ගීතෙල්, තලතෙල්, වෙඬරු, දීකිරි, මීපැණි, හකුරු සහිතව කැඳබත් වලින් දානය අවසන් දීලා තියෙන ඒවා. වැඩිපුර අවධානය යොමු කළේ දෙන දානයටද හිත රැක ගන්න හැටිද? අද කාලේ වැඩිපුරම දානයක් කරනකොට දානේ මෙනු එක ගැනද වැඩිපුර හිතන්නේ, හිත රැක ගන්න එක ගැනද? මේ දාන මේස දිව්‍ය භෝජන පරයා සුවඳ හමනවා, මනරංව දිලෙනවා, එක එක විදිහට තියෙනවා. මේ තරහෙන් අර කියාවේ නෑ ලුණු කපන්න කියලා. එක එකිනාට බැන බැන ලස්සනට හදනවා. සලාද කොලේ ගන්නවා, ඒක උඩින් තක්කාලි පෙත්තක් තියෙනවා, ඒක උඩින් තඹපු බීට්රූට් පෙත්තක් තියෙනවා, ඊට පස්සේ ඒක උඩින් තව බිත්තර තියෙනවා. ඌ කියාවේ නෑ බිත්තර තම්බන්න, අපිම තැම්බුවා කියලා බැන බැන අරක හදනවා. ලස්සනේ බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කූටදන්ත බ්‍රාහ්මණයන්ට, බ්‍රාහ්මණය හකුරු, මී පැණි, ගිතෙල්, කැඳ, කිරිබත් කැවුම් ඕ වගේම තමයි දානි දුන්නේ. මේ දානේ අවසන් වෙනකොට දැක්කද දැන් අපි දන් දෙන විදිහයි ඒ කාලේ වෙනස. මේ බුදුවරු නැති කාලේ සත්පුරුෂයන්ගෙන් උපදේශ මැද රජවරු දන් දුන්න හැටි. දානේ ඉවර වෙනකොටම අර රාජකීය පිරිස ආව දැන් දානේ බෙදන්න. එයාලට කල්පනා වුණා අපිට දානේ ගැන රජුරුව මතක් කළා, අපි මොනවද ගේන්න බැරි වුණානේ කියලා ඒ පිරිස ඉක්මනට දාන අඩු වැඩි අරන් ආවා. දාන අඩු වැඩි අරන් එනකොට රජුරුව කිව්වා, අනේ මිත්‍රවරුනි, දානෙට ඕන තරම් මාලිගාවේ ධනෙ තියෙනවා, ඒව අරන් දැන් හදලා තියෙන්නේ. අනේ ඔයාලා ඒකට මහන්සි වෙන්න එපා, ඔවා ආපහු අරන් යන්න. රාජකීය පිරිස කල්පනා කළා, අම්මෝ රජුරුව මෙහෙම දන් දෙද්දි අපි කොහොමද මේක අරන් යන්නේ කියලා. එයාලා නැගෙනහිර පැත්තේ අනුදානයක් කරන්න ගත්තා. නැගෙනහිර පැත්තේ වෙනම ආයේ දන් දෙන්න ගත්තා. බ්‍රාහ්මණ පිරිසත් වෙනම දන් දෙන්න ගත්තා. ගෘහපති පිරිසයි ඇමති පිරිසයි හතර කොනේ එයාලත් දන් දෙන්න ගත්තා. දැන් ඇත්තටම අපිට මහා දානයක් දෙනකොට ඒ දානෙට අපිට හවුල් වෙන්න විදිහක් නැත්තම් දානෙ උයන අයට අපිට තේ ටිකක් දෙන්න පුළුවන්. එයාලා දානේ හදද්දි දානේ හදන පිරිසට අපිට කැඳ ටිකක් හදන්න පුළුවන් නේද? අනුදාන කරගන්නවා. ඒ කියන්නේ දන් දෙන අයටත් දන් දෙනවා. ඒ වගේ අර තව තමනුත් මොන ක්‍රමයකින් හරි එහි කොටස්කාරයෙක් වෙන්න සත්පුරුෂයේ යුගයේ කල්පනා කළා. ඉතින් මේ විදිහට දාන දුන්න විස්තරය කියනකොට අහෝ දානං අහෝ යාග සම්පදා පුදුම දානයක් නේ, මෙහෙමත් දන් දීමක් තියෙනව නේව කියලා අර කූට දන්ත බ්‍රාහ්මණියත් එක්ක ආපු බමුණෝ ප්‍රීති ගෝසාව පැවැත්වුවා, මෙන්න දාන දන් දෙනවා නම් ඔන්න ඔහොම දෙන්න ඕන දාන කියලා. දැන් ඉස්සර විස්තරය බුදුරජාණන් වහන්සේ වදාළේ කූට දන්ත බ්‍රාහ්මණිය ගල් ගහිලා ඉන්නවා. අර බමුණෝ ටික අහනවා, බ්‍රාහ්මණිය මේ අපිට පුදුම සතුටක් ඇති වුණේ මේ දානේ ගැන අහලා, මේ ඔබතුමා ගල් ගහිලා ඉන්නවනේ, අනුමෝදන් වෙන්නේ නැද්ද? ඊට පස්සේ කියනවා, බ්‍රාහ්මණවරුනි, ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ යම් ප්‍රකාශයක් කළොත් ඒක කාට හරි අනුමෝදන් වෙන්න බෑ කියලා හිතුණොත් ඔහුගේ හිස හත් කඩකට පැලෙයි. මම මේ කතාව අනුමෝදන් නොවේ නෙවෙයි, මම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විදිහ බලාගෙන හිටියා. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මට කියනවා, බ්‍රාහ්මණය මෙහෙම වුණා මෙහෙම වුණා මෙහෙම වුණා කියලා කියනවා. මෙහෙම වුණාලු කියලා කියන්නේ, මෙහෙම වුණා වුණා කියලා කියන්නේ. මට හිතෙනවා ඒකාන්තෙන් ඒ කාලේ යාග කරපු මහා විජිත රජුරෝ හෝ ඔය උපදේශ දුන්න පුරෝහිත බ්‍රාහ්මණයා වෙලා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේද ඉපදිලා හිටියේ කියලා මගේ හිතට සිතිවිල්ලක් එනවා කියෝ. ඇත්තටම ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේට එක මතකද? ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඔය යාගේ කරපු අය මැරිලා දිව්‍ය ලෝකෙ ගියාද කියලා එවෝ. ඒව මේතං බ්‍රාහ්මණ බ්‍රාහ්මණේක එහෙම තමයි, ඔය යාගේ කරවපු විජිත රජුරුවොත් බ්‍රාහ්මණතුමත් ඇතුළු පිරිස කය බිඳිලා මරණින් මත්තේ දෙවියන් අතර ඉපදුණා. ඔබ හිතුවා හරි ඒ කාලේ මෙතරම් සොඳුරු යාගයක් කරන්ට ත්‍රිවිධ යාග සම්පත්තිත් සොළොස් පිරිකරත් විස්තර කළ දුන්න බ්‍රාහ්මණයා වෙලා ඉපදිලා හිටියේ මමයි කියලා වදාළා. අච්චර සොඳුරු පින්වන්ත දානයක් දෙන්න උපදෙස් දුන්නා මහ බෝධිසත්වයෝ. ඉතින් සම්මා සම්බුදු වුණාට පස්සේ බුදුරජාන් වහන්සේ කොයි තරම් වදාළද, පුබ්බේව දාන සුමනෝ, දන් දෙන්න කලින් හිත පහදව ගන්න. දදං චිත්තම් පසාදේති, දන් දෙනකොට හිත පහදව ගන්න. දත්වා අත්තමනා හෝති, දානි දීලා පස්සේ හිත පහදව ගන්න අපහදව ගන්න එපා කියලා. සංසාරෙත් අන්න එවැනි දන් වලට හුරු කරවපු අපගේ භාග්‍යතුන් වහන්සේ. දැන් මෙහෙම කියනකොට තවම විස්තරී තියෙනවා. මම මේ විහාරය ගැන කියන්න තමයි මෙච්චර ගොඩක් කියාගෙන ආවේ. අහනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දැන් ඉතින් ලොකු වෙහෙසක් දරාගන්නේ අර ත්‍රිවිධ යාග සම්පatti සහිත සොලොස් පිරිකර සහිතව මහ විජිත රජුරෝ දානයක් දුන්නේ. ඇත්තටම ඔච්චර මහන්සි නැතුව ඔයටත් වඩා මහත්ඵල මහනිසංස පිං රැස් කරගන්න ක්‍රමයක් නැද්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියෙනවා බ්‍රාහ්මණේ ස්වාමිනි කුමක්ද යම් කිසි කෙනෙක් පැවිදි ශ්‍රමණයන් වහන්සේලාට සිල්වතුන්ට දානයක් දෙනවා නම් ඔය මහ විජිත රජුරුවන්ගේ දානයට වඩා මහත්ඵලයි මානසන්තයි කිව්වා. ඊට පස්සේ ගෝඨදන්ත බ්‍රාහ්මණයා අහනවා ඇයි ස්වාමීනි සිල්වතුන්ට දෙන දානේ මහත්ඵල මානසංස? ඒ දන් වැට ඇයි මහත්ඵල මානසංස? අර මිනිසුන්ට දෙන දන්හලට වඩා දන්සැලට වඩා කියනවා බ්‍රාහ්මණය ඔය දන්සැල් දෙනකොට මිනිස්සු අර පෝලිමේ ඉන්න ඇති මිනිසුන්ට කියනවා පෝලිමේ වරෙල්ලා කියලා කියනවා. ඊට පස්සේ දානෙ දෙනකොට සමහර අය ඉන්නේ නැත්නම් අතින් තල්ලු කරලා දානවා යනවකෝ පෝලිමට කියලා. ඒක ඇස්සේ තව කවුරු හරි කකුල බෑගුණොත් ඔව මොකද කකුල බෑගුවේ කියලා ගා ගන්නවා. දඬු මඟුරු ඇරන් තල්ලු කරගෙන පෙරලිලා එහෙම තමයි කිව්වා දන්සැල්වල දානි බෙදන්නේ. ඔය වාගේ තැන්වලට රහතන් වහන්සේලා වඩින්නේ නැහැ. මිනිසු රැස් වෙලා පොරකකා දන් ගන්න තැන්වලට රහතන් වහන්සේලා ගුණවත් ශ්‍රමණයන් වහන්සේලා වඩින්නේ නැහැ කිව්වා. ඒ නිසා ශ්‍රමණයන් වහන්සේලා රහතන් වහන්සේලා උදෙසා යම් දන් වැටක් තියෙනවා නම් ඒ සංඝයා උදෙසා පූජා කරන දාණය මහා විජිත රජුරුවන්ගේ මහා දාණයට වඩා මහත්ඵලයි මහානිසංසයි. ඒකට එහෙනම් අපිට දැන් විජිත රජුරුවන්ගේ දාණය ගැන හිතනකොට අපෝ හිතා ගන්නවත් බෑ. මෙහෙමත් දාන කියලා අපිට හිතෙනවනේ. නමුත් ඊට වැඩිය ඔයාලගේ සලාක දාන දවසේ මාසයකට හෝ දෙකකට හෝ මාස තුනකට හෝ මාස හයකට හෝ අවුරුද්දකට වතාවක් ඔයාලට තියෙන සංඝ දානේ හිත පහදවාගෙන මහා සංඝයා විසෙහි කියලා දම් පුදනකොට මහා විජිත රජුරන්ගේ ත්‍රිවිධ යාග සම්පත්තිය සහ සොලොස් පිරිකර සහිත විපිලිසර නැති මහා දානයට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. කෝටදන්ත බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි අනේ තවත් ඔය කරදර අඩු පිනක් නැත්ද? උිටත් වඩා පින් රැස් වෙන තියෙනවා කියනවා බ්‍රාහ්මණය. සිව්දිගින් වඩින සංඝයා උදෙසා විහාර පූජාවක් කරනවා නම් ඒ විහාර පූජාව ඒ සියලු දානවලට වැඩිය මහත්ඵලයි මානසංසයි කියේ. ඒ විහාර පූජාවට තමයි මේ සොඳුරු මණ්ඩප පූජාවයි තියෙන්නේ. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වඩා හිඳවා කරන දානයකට වඩා විහාරයක් කරවීම විහාරයකදී තියෙනවා ස්තූප, බෝධි, ධර්මශාලා, කුටිසෙනසුන්, ආවාස, මංමත්, මම්මාවත්, ලිං, පොකුණු, ඊළඟට දිරාගිය කුටි පිළිසකර කිරි ඒ ඔක්කොම විහාර පූජාවට අයිති. දැන් සිව්දිගින් වඩින සංඝයා දහම් දෙසන්නේ මේ මන්දිරේ. සිව්දිගින් වඩින සංඝයා ලෝතුරා ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නේ මේ මන්දිරේ. ඔබ රැගෙන එන දම්පෙන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අග්‍රභාගයේ වෙන් කරලා බුද්ධ පූජාව මේ වශයෙන් පුදන්නේ මෙතන. පිරිස් වජ්ජායනා කරන්නේ මෙතන. වැඩි කාලයක් ගියේ නැහැ. බුද්ධ ශාසනයට මේ විහෙර පූජා කරපු අද දවසේ පවා සුධර්මා දිව්‍ය සභාවසේ දහං අඬ ඇසෙනවා. කොයිතරම් පින්ද මේ විහෙර විහාර කරන අයට. කුටි සෙනසුන් කරන අයට, ධර්මශාලා දානශාලා මම්මවත් කරන අයට කොයි තරම් පින්ද, මෙවැනි වෙහෙර විහාර හදන්ඩ භූමි භාග පූජා කරන අයට කොයි තරම් පින්ද. ඇතරම මේ මොහොතේ වචනයක් කිව යුතුයි. අපේ සුභසිංහ මහත්මයා මේ සම්පූර්ණ මේ සුන්දර විහාර මන්දිරේ බුද්ධ ශාසනයට පූජා කළේ බාහිර දෙයකට පැහැදිලා නෙවෙයි, ධර්මයට පැහැදිලා. යම් දවසක මාධ්‍ය ඔස්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ධම්මචක්කපවර්තන සූත්‍රය සිංහලෙන් සජ්ජායනා කළාට පස්සේ මේ හඬ ඇහිලා ඒ දහං අර්ථයට පැහැදිලා අනේ මෙවැනි ධර්මයක් මේ ප්‍රදේශයේ අයටත් ඇසෙනවා නම් කියලා පහන් සිතින් කඳුළු සලසලා මේ භූමිය පූජා කළේ. ලොකු ස්වාමීන් වහන්සේගේ අතට පැන්වක් කරනවටත් වඩා ඒ සුභසිංහ මහත්තයා ගෑස් වලින් කඳුළු තමයි වැක්කිරුනේ මේ භූමිය පූජා කරනකොට. අපි ඒ දවස්වල හිටියා. ඉතින් අද මේ වගේ සොඳුරු දන් සභා මණ්ඩපයක් වුණා. දිනෝ දහක් දෙනා පින් කරගන්න පුණ්‍ය තීර්ථයක් වුණා. ඇත්තටම ඒ පිනට මුල් වෙන ඒ වගේ දේවල් වලට මුල් වෙන ඇත්තෝ කොයිතරම් පින් රැස් කර ගන්නවද? අනන්තය ප්‍රමාණ. මේවැනි දේවල් වලට සාදු කියලා හෝ කෙනෙක් අනුමෝදන් වෙනවනම් ඔවුන්ගේ පින අනන්තය ප්‍රමාණයි. කුටි සෙනසුන් මම්මාවත් ලිම්පකුණු, ධර්මශාලා දානශාලා, විහාර මන්දිර, බෝධි ස්තූප කරන අය බොහෝ පින් රැස් කර ගන්නවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා එතනින් එහාට නම් මිල මුදල් වියදම් කළා, කය වෙහෙසවලා ශ්‍රමදාන කරලා ඔතනින් එහාට ආයි පින් කරන්න බෑ. මේ විහාර පූජාව ආරාම ආවාස කුටි සෙනසුන් පූජාව තරම් අග්‍ර දෙයක් එතනින් එහාට නෑ. ඒකයි කියන්නේ වෙහෙර විහාර ස්තූප බෝධි කර්මාන්ත කරද්දි යන්න අනුමෝදන් වෙන්න, වැලි කැටයකින් උදව් කරන්න, වැඩ කරන අයට කො පැන් පොදක් දෙන්න, ඒ ඇත්තන්ට සංග්‍රහ කරන්න, තමනුත් සම්බන්ධ වෙන්න අනුමෝදන් වෙන්න කියලා කියන්නේ ඒකයි. අපගේ ආදි ගුරු දේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට මිහින්තලාවේ මිහිඳු මහසෑය හැදෙනවා. ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා. අද ආදෙයි මරු පින් කරගන්නේ කෙලෙසද සෙටමරු නේති සිතන්නේ. බලන්න ජීවිතේ. එතකොට ජීවිත තමන්ම අඩිය තියෙන පඩිපෙළේ තමන්ට මරණේ කැන්දනවා. තමන්ම යන පාරේ තමන්ට මරණේ කැන්දනවා. තමන් නිදාගන්න ඇඳ යම් දවසක තමන්ට මරණේ කැන්දනවා. තමන්ම ගමන් බිමන් යන වාහනේ තමන්ට මරණේ කැන්දනවා. ඉස්සරහිනුත් පස්සිනුත් හැම පැත්තෙම බලනකොට මාර්යා වදකෙක් වගේ බලාගෙන සිටිනවා. ගහකින් වැටිච්ච ඵල කූඩයකට එකතු කරන යම් පුරුෂෙක් වේද ඊටත් වඩා වේගයෙන් මාර්යා මලකුණු එකතු කරනවා. ඔබ අසා නැත්තම් මේ මරණේ රහස අන්න පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ මරණේ දිනපොත කියලා පොතක් ලියලා තියෙනවා. ඒ අපේ මරණය ගැන, මරණේ තිරෙන් එහා තිරෙන් මෙහා මිනිස්සු බලාගෙන ඉන්නවා. අද මැරේ හිට මැරේ, අනේ තව කී දුහද්ද මැරෙන්න බලාගෙන ඉන්නවා. තිරෙන් මේ පැත්තේ මැරිලා යන තැන් ටික දිහා බැලුවට පස්සේ එක දවසක් ජීවත් වෙන එකත් වටිනවා. අපිට මැරිලා යන තැන පෙනුන්නේ. සමහර මිනිස්සු කියන ඔය දුක් විඳගෙන හිටියට වැඩිය අනේ යාන්තම් කර්මයක් ඉවරයි මැරිලා ගියා. නමුත් ඒ මිනිසයා මැරිලා නිරේ ගියා නම් ඔහුගේ ගමන ඉක්මන් වුණා නෙවෙයි අර ගින්දරට. මැරිලා තිරිසන් සත්තු අතරට ගියා නම් අනේ ඉක්මන් වුණානේ ඔහුගේ මරණය. ප්‍රේතයන්ගේ අසූචි වලවල් වල උපදින ජීවිතයක් නම් අනේ ප්‍රේත වලට යන්නේ ඉක්මන් වුණානේ. ඒ නිසා මරණය කියන්නේ තවත් ජීවිතයක දොරටුවයි, ආයෙත් උප්පත්තියක දොරටුවයි. මේකෙන් සම්පූර්ණ ඔක්කොම ඉවරුණා නම් දැන් මැරුණත් මොකද? නමුත් ආයෙ ඉපදෙනවා. සමහර වෙලාවට ඉපදෙන තැන චෛත්‍යයක් ජීවිතේට දකින්නේ නැහැ. බෝධීන් වහන්සේ නමක් ජීවිතයට දකිින්ඩ නෑ. කසාාවත ජීවිතයට දකිින්ඩ නෑ. අත් දෙක එකතු කොල්ල සහදු හඬක් පැතිරෙන තැන කොහිවත් නෑ. දංහැන්දක් බෙදාගන්න නෑ. කොයිවාගේ තැනක උපදීද මේ සත්වයා කර්මානුරූපව. මේ ජීවිතය කරපු දේ පමණන්නේ ඊළඟ උපතට. සංසාරේ කල්ප කෝටි ගානකට කරපු කර්ම බලවේග පවා ඊළඟ උපතට බලපෑම් කරනවා. මේ සත්වයා භවයෙන් දඬුවම් ලැබලා කර්මයේ නැමැති උලේ ඉඳවලා තෘෂ්ණාවේ වේදනාවෙන් වේදනාව විඳ විඳ ඉන්නේ. තමාට තමාවත් නැහැ. හේතුඵල ධම සකස් වෙලා හේතුඵල ධමට ඇඹරි ඇඹරි කැරිකි කැරිකි යන්න තියෙන්නේ. මාගේ උපත මෙසේ වේවා, මාගේ උපත මෙසේ නොවේවා කියලා මේ සත්වයාට ලබන්න බෑ. ඒ නිසා මේ ජීවිතේ අනාත්මයි. මම මගේ මගේ ආත්මය කියලා ගන්න බෑ. ඒ නිසා පින්වතුනි, ආදි ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේගේ ස්තූපය මිහින්තලාව ඉදි වෙනවා. ඇයි ප්‍රමාද වෙන්නේ? තමන්ට පුළුවන්නේ ශ්‍රමදාන කරන්න නම් ශ්‍රමදාන කරන්න, තමන්ට පුළුවන්නේ සිමින්ති කොට්ටයක් පූජා කරන්න නම් වැලි ටිකක් පූජා කරන්න නම් තියෙන ගඩොල් විහෙරට උඩට අදින්න නම් කරී තියාගෙන අදින්න. සංසාරේ බර ගෙවෙනවා, දුක් ගෙවෙනවා, නිවනට ලං වෙනවා පහන් සිතින් කරන කුසල් කර්මයෝ. ප්‍රමාද වෙන්න එපා. ඉතින් මේ වෙහෙර විහාර ස්තූප ආරාම කුටිසෙනසුම් මම්මාවත් ආදී මේ පුණ්‍ය කර්මයෝ විහාර පූජාවට අයිති. එතනින් එහා කය වෙහෙසවලා මහන්සි වෙලා බාහිර වස්තුවක් මුල් කරගෙන තවත් පින් කරන්න බෑ. එනමුත් කූටදත්ත බ්‍රාහ්මණයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ගෞතමයන් වහන්සේ නැවත මම අහනවා, මට ඔයිටත් එහා පින් කරගන්න පුළුවන්, ඔයිටත් එහා කුසල් කරගන්න පුළුවන් මහත්ඵල මහනිසංස තවත් දේවල් නැද්ද? තියෙනව බ්‍රාහ්මණිය. කුමක්ද? පහන් සිතින් බුදුරජාණන් වහන්සේ සරණ යන එක සෑයක් හදනවට වැඩිය මහත්ඵලයි මහනිසංසයි. ශ්‍රී සද්ධර්මයේ සරණ යන එක, ආර්ය මහා සංඝරත්නයේ සරණ යන එක, තෙරුවන් සරණ යෑම මහත්ඵලයි මහනිසංසයි. විහාරයක් හදනවට වඩා, විහාරයක් හදනවට වඩා, ආරාමයක් පුදනවට වඩා, පන්සලක් හදනවට වඩා අපිට අර සියලු දේවල් එකතු වෙලා කරන්න බලවා. සේනඟ දහස් ගානක් එකතු වෙලා චෛත්‍ය බඳින්න පුළුවන්. ඒ බලන්න පින්වත්නි, මහත්ඵල මහනිසංස වූ තෙරුවන් සරණ යෑම තනියෙන් කරගන්න ඕන. සල්ලි වලින් බෑ, යාන වාහන වලින් බෑ, වතු පිටි වලින් බෑ, උගත්කමින් බෑ. සිත පහදවකින් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන, ධර්මයේ සරණ යන්න ඕන, සංඝරත්නයේ සරණ යන්න ඕන. තරුණ දූල පුතාලා, මේ ළමා ලපටි, ප්‍රේමයේ ආදරයේ සෙනෙහස කියන වචනය මේ මුවින් කිය කියා මං ඔයාට ආදරේ, මං ඔයාට සෙනෙහසයි කියලා පිම්බත් දොඩනවා. ඔය තරුණු ළමා ලපටින්න මා මොහොතක් මතක් කළා. පුතේ, දුවේ, උඹල පුළුවන් නම් ආදරය කරපල්ල බුදුරජාණන් වහන්සේට. ලොවුදුරා බුදුරජාණන් වහන්සේ වදාලා, මයි සද්ධාමත්තම් පේමමත්තන් සබ්භීතේ සග්ග පරායන. ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රේමය මාත්‍රයක් තිබ්බුත්, සද්ධාව මාත්‍රයක් තිබ්බුත් කයබිඳිලා මරණින් මත්තේ ඔවුන් දෙව්ලෝ උපදිනවා. අපේ ආච්චිල සියල මුතුන් මිත්තෝ ඇයි ප්‍රේත ලෝකවල ගියේ? ඇයි දුගතියට වැටුනේ? ඔවුන්ට මගේ බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තිබ්බේ නෑ. මං කිව්වා, පුතේ, දුවේ, උඹලා යම්කිසි කෙනෙකුට ආදරය කරනවා නම් ඒ ආදරය කරන කෙල්ලගේ නම කට්ටියක් මඳ ඇහෙනකොට උඹලගේ කන් නිකම්ම යනවා ඒ පැත්තට. අරය ගැන මොකද්ද කියන්නේ? ඒ කෙල්ල නිතර මතක් වෙනවා, කොල්ලා නිතර මතක් වෙනවා, එයා ගැන අහනවා, එයා ගැන හොයනවා, එයා ගැන හිතනවා, එයාව පතනවා. අනේ ඔය වාගේ ආදරයක් මගේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවනම්, බුදුරජාණන් වහන්සේ කියලා ඇහෙනකොට කන් ඒ පැත්තට යනවනම්, බුදුරජාණන් වහන්සේ නිතර මතක් වෙනවනම්, බුදුරජාණන් වහන්සේ මතක් වෙනකොට මේ හදවත පිරෙනවනම්, ඒ තරන් අපි බුදුරජාණන් වහන්සේට ආදරය කරන්නේ කවද්ද? ඒ ශාස්ත්‍රු සම්පත්තියට සෙනෙහස දක්වන්නේ කවද්ද? ඒ බුදුරජාණන් වහන්සේ ගිය දිසාවටත් වැඳගෙන ඉන්නේ කවද්ද? මේ සියල්ල මගේ බුදුරජාණන් වහන්සේට කළා. අනේ අපිට රණින් රිදියෙන් මුතු මැණිකෙන් අතුරලා කරන්න පුළුවන් නම් අපිට කරනවා නෙව. ශක්ති පමණින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කරන්නේ. දූවිල්ලක් සේ බුදුරජාණන් වහන්සේට මේවා පූජා වේවා. ඔහුගේ හිතේ, ඇයගේ හිතේ බුදුරජාණන් වහන්සේ විශාල ශාස්ත්‍රඥාන්සේ නම. ඒ නිසයි දරුවන්ට කියන්නේ අපි සෑයට වඳින්නේ. අපි සෑයට වඳින්නේ බෝධින් වහන්සේලාට වඳින්නේ බුදුරජාණන් වහන්සේ කියලා. එනිසා බෝමලුවේ, සෑමලුවේ කොල්ලු කෙල්ලු නොපනත්කම් කතා බහ කරන්න එපා. පෙම් හබ දොඩන්න එපා. එක් තුනුරුවන්ට කරන අගෞරවය. තුනුරුවන් සරණ යෑම විහෙර විහාර චෛත්‍ය බෝධි කරනවටත් වැඩිය මහත්ඵල මහනිසංස නිසා තුනුරුවන්ට වරද්දක් වුණොත් ඒ වගේම විපාකේ බරපතල. ඒ නිසයි රුවන්වැලි මහසෑයට කකුල දික් කරගෙන ඉන්න කෙනා කයිබිඳලා මරණින් මත්ති දුගතියේ. ඒ නිසයි සමහර අයට මරණ මංචකේ ගිනි දැල් පේනවා, මාව ඇදගෙන යනවා, රතු ඇඳගත් අය පේනවා කියලා විලාප තියන්නේ මරණේ දුගතියේ පිණිපිනි තුනුරුවන්ට විච්ච වැරදි. අපිට මල් පූජාවක් කරනකොට, උත්සවයක් තියෙනකොට කඳුළු සලසලා අත් දෙක දෑත දෝති තියාගෙන අපි චෛත්‍ය බෝධි විහාර වඳිනවා. තනියෙන් සෑමලුවට යනකොට ගානක්වත් නැහැ. බලන්න තමන්ගේ සද්ධාව දිහා. ඒ නිසා තවත් හොඳට බලන්න තිසරණේ තමන්ට තියෙනවද කියලා. තමන් ගොඩාක් වෛර කරන අල්ලපු ගෙදර කෙනෙක් ඉන්නවා. තරහයි ගොඩාක්. ඒ පැත්තට හැරිලා බට්ටිකවත් කන්නේ නැහැ. එච්චර තරහයි. උඹලගේ මරණයටවත් එන්නේ නැහැ කියලා සපත කළා තියෙන්නේ. ඒ ගෙදරට ඇත්තටම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියොත් එහෙම යයිද කියලා බලන්න. යන්නේ නැහැ. වෙන ගෙදරකට වැඩියොත් යනවා. ඔහෙට වැඩියොත් නම් යන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට වැඩිය කෝන්තරේ වැඩි. කෝ මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ අපි සරණ ගියා. ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාකෝ, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියාකෝ. හදවතේ බුද්ධ කියන වචනේ රැව් දෙනවද? බයක් ඇති ගැනීමක් කෙනෙකුට මම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකේ මට කිසිම බයක් නැහැ කියලා බිය නැතුව වාසය කරනවද කියලා. සරණ කියන්නේ බිය නැති වෙනවා. මොනවාරි එකපාරම බයක් ආවොත් මට මොනවා වෙයිද කියලා එනවේ එයාට හිතෙන්නේ. තෙරුවන් සරණ ගියාට පස්සේ මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා මට බයක් නැ ඕන එකක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා දැන් මැරුණා නරක තැනක යන්නේ. බුදුරජාණන් වහන්සේ මුළු හදවතින් සරණ ගිය කෙනාට නිරේ ගිනිදැල් වලින් ඔහුගේ කරදකාය දවන්න බෑ. ඔහුව දවන්න බෑ. තිරිසන් සත්තු අතර ගාටවන්න බෑ. ප්‍රේතයන් අතර අසූචි කටේ තියන්න බෑ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ජීවිතේට. එනිසා ඔහු කය බිඳි මරණින් මත්තේ තෙල් කලයක් වතුර ඇතුළ බින්දට පස්සේ තෙල් ටික උඩට එනවා වගේ කය බිඳිලා මරණින් මත්තේ සුගතියටම යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ යන්න ඕන. ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න ඕන. ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න ඕන. ඒ බුද්ධ කියන වචනෙට ආසහිතෙන්න ඕන. අනේ ඒ කාලේ බුද්ධ කියන වචනේ ඇහුණාට පස්සේ ඇඟේ රෝමෝද්ගමනේ වෙන ශ්‍රාවකයෝ හිටියනේව. අපිට කොයි තරම් ඇහෙනවද? තික දොහයි අපි ජීවත් වෙන්නේ පින්වත්නි. ඒ හැටි කලක් නෑ. මරණයට ළඟම සාධකේ අපිට තියෙනවා. මරණයට ළඟම සාධකේ තමයි ඉපදීම. අපි ඉපදුනා. එහෙනම් මරණයට සියල්ල සූදානම්. කෙනෙක් මැරුණට පස්සේ තොරතුරු හොයලා මරණයට එක එක හේතු කියනවා. පඩිපෙලෙන් වැටුණා කියයි, ඔළුව ඇනුණා කියයි, හදවත හිර වුණා කියයි, එහෙම නැත්තම් කොරෝනා කියයි. එක එක හේතු කියනවා දවස් ගණන් බල බලා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ එකම එක දෙයක් වදාලා, උපන් සත්‍යය මැරෙනවා කිය. දැන් අර මළගෙදරට එන අය ඔක්කොම කියනවා වැටිලා මැරුණලුනි, ඔළුව ඇන්නලුනි, අනේ වැටිලා මැරිලා වැටිලා මැරිලා. මම ඔය ගෙදර බණට කිව්වනම් ඉපදුන නිසායි මැරුණේ කියලා. ඔය මිනිස්සු කී කී අයයිද ඉපදුන නිසා මැරිලා, කී කී අයයිද? අනේ කිසි කෙනෙක් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ වටින්නේ නැහැ. තමන් ඇහැට දැක්ක දේ වටිනවා. කොලේක දොස්තර කෙනෙක් ලියපු දේ වටිනවා. අපිට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනේ වටින්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මල්මිනියක් කියන්නේ පින්වත් මහණෙනි දේවදූතෙක්. යම රජුරු අහනවා නිරිසතාගෙන් ඔබ දැක්කද මේ දේවදූතයා කියලා. මලගෙදරකට කවුරුත් යනවද දේවදූතයා බලන්න යනවා කියලා? අපේ සමිතියේ කෙනෙක් සමිතියේ කට්ටිය යන්න ඕන මලගෙදර. තව එක්කෙනෙක් මට කිව්වා අප්පු මලගෙදර ගියේ නැත්තම් ජංජාලය ඉවරයි කිව්වා. ඉන්නේ උන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ නිසා සමිතිය නිසා මරණාධාර සමිතිය නිසා නොගිහින් බෑ ඥාතීන් නිසා කියලා උපකල්පන ගොඩාක් ගොඩනගාගෙන ඒ සත්වයා මරණය කරා යොමු කරනවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයාට බුදුරජාන් වහන්සේ වදාලා මරණය කියන්නේ දේවදූතේ. බලන්න මේ සරණ කියන එක එයාගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද කියලා. එයාගේ ජීවිතේ දුක් ගෙවෙනවා. මේ ලෝකේ යම් තාක් රහතන් වහන්සේලා පහළ වුණා නම් ඒ සියලු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් මඟපල් ලැබුවා නම් ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සුගතියේ ඉපදුනා නම් ඒ සුගතිය ඉපදුන කෙනා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් හරි තිබ්බා, සද්ධා මාත්‍රයක් හරි තිබ්බා. මම මැරුණාට පස්සේ කොහේ යයිද දුගතියකට යයිද කියලා හිත චංචල වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තමන්ට තියෙන ප්‍රේමය ගැන තමන්ටම විශ්වාසයක් නැහැ. තමන්ගේ ආදරය ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ ශාස්ත්‍රු සම්පත්තිය ගැන විශ්වාසයක් නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ පාමොජ්ජ බහුලා විහෙරත සතුටින් වාසය කරන්න නිවනට පමුණවන ශාස්ත්‍රුන් වහන්සේ නම සරණ ගියා කියලා. ඒ ශාස්ත්‍රුන් වහන්සේට පුළුවන් ගසාගෙන යන මහා සැඩපාරේ මහා ගව උෂඹයෝ, ගව නෑඹියෝ, ගව නාඹයෝ සහිත විශාල ගව රංචුවක් අර සැඩපාරෙන් එතර කරනවා වගේ එදා ඉපදුන වතුරේ පාවෙන චූටි වහු පැටියාවත් එතර කරවන්නේ ගොපල්ලාට පුළුවන්. ඒ වගේ මගේ බුදුරජාණන් වහන්සේ කඩුවක් අමෝරාගෙන ආපු කෙනත් සසරින් එතර කෙරෙව්වා. වස්ත්‍ර නෝල් පොටක් ශරීරේ නැති කෙනාට සිහි එළවන වචනේ කියා ඈ සසරින් එතර කෙරෙව්වා. මලම සොහොනේ මලමිනිවල ඔතල තිබ්බ ප්‍රාණීනුත් සතර අපායෙන් එතර කෙරෙව්වා. කුණු කදක් කරේ තියාගෙන ගිය අසූචි කද කරේ තියාගෙන ගිය කුණු කානුව ගිහිටපු සුනීත බ්‍රහ්මයන්ගේ වැඳුමට ලක් කළා. අපි සරණ ගිය බුදුරජාන් වහන්සේට පුළුවන් කෙලෙස් රෝගෙන් අපිව බේරන්න. සත්හට වෙන බව දුකට වේදානම් ඒ මහා වෛද්‍යචාරින් වහන්සේ නහන්සේට උත්තම බෙහෙතක් තියෙනවා. හරියට හරියන බෙහෙතක් දහන් ඖෂධය වරදින්නේ නැහැ. සරණ යන්න පින්වතුනි මුළු හදවතින් බුදුරජාණන් වහන්සේ, ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය. එයින් එහාට සරණක් නැහැ. විහෙරක් හදනවට වඩා, විහාරයක් ආරාමයක් හදනවට වඩා, බෝධි චෛත්‍ය ගොඩනඟනවට වඩා මහත්ඵලයි මහනිසංසයි පහන් සිතින් තිරුවන් සරණ යන එක. ඊට පස්සේ අහනවා කූටදන්ත බ්‍රාහ්මණය, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැද්ද තවත් ඔයටත් වඩා මහත්ඵල මහනිසංස පිළක් තියෙනවා බ්‍රහ්මණිය? කුමක්ද ඒ සිත් පහන් කරගත්ත කෙනා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, සොරකමින් වැළකෙනවා, වැරදි කාමසේවණින් වැළකෙනවා, බොරු කීමෙන් වැළකෙනවා, මත්පැන් මද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙනවා. එය තෙරුවන් සරණ යනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සරණේ පිහිටි කෙනා පන්සිල් රකිනකොට. එතකොට මේ බුද්ධ ශාසනයේට කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා ဒုတိယံපි තတိယံපි වශයෙන් තිසරණේ සරණ ගිහිල්ලා පාණාති පාථා වීරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට කොයි තරම්නම් පින් කන්දරාව ඒ ශ්‍රාවකයාටලා ඒ විලාමෙන් ලැබෙනවද? සංසාරික පව් යට යන පින් රැස් වෙනවනේ. ඒත් අද පන්සිල් කොහොමද තියෙන්නේ කියනවා න්‍යාය පත්‍රානුකූලව මීළඟට යෙදී ඇත්තේ පන්සිල් සමාදන් වීමයි. මොකට අනුවද? න්‍යාය පත්‍රයට අනුව. චාරිත්‍රානුකූලව මීළඟට යෙදී ඇත්තේ පන්සිල් සමාදන් වීමයි. මොකට අනුවද? පන්සිල් මේ චාරිත්‍රානුකූලව. ඒ නිසා එහෙනම් අපේ පන්සිල් තියෙන්නේ න්‍යාය පත්‍රයටයි චාරිත්‍රානුකූලවයි විතරයි. පහන් සිතින් පංචශීලී සමාදන් වෙලා නැහැ. පංචශීලයේ නැමැති මහ දාණය දොන්නට පස්සේ එයා බොහෝ පින් රැස් කරගන්නවා. පින්වතුනි මෙහෙම එකක්. එක්තරා කාන්තාවක් තමන්ගේ ඥාතීන්ට සංග්‍රහකරනද තමන්ගේ ගෙදර හිටපු එළුවාගේ හිස කැපුවා. ඈ එළුවාගේ ලෝම ගණනේ හිස් කැපුම් ලැබුවා. එතකොට ඒ එළුවාගේ ලෝම ගණනේ හිස් කැපුම් කණ්ඩ ඒ ලෝම ගණනේ තවත් ප්‍රාණඝාතය කරන අය බිහි වුණා නේද? තමන් එක ප්‍රාණඝාතයක් කරලා අර ලොම් ගානට ප්‍රාණඝාතය කරන අය බිහි වුණා. ඒ අයට ඒ බය දැනුණා, වෛරය දැනුණා. ඒ නිසා තමන් ප්‍රාණඝාතයෙන් වැළකුණොත් අන් අයට අභය දානේ දෙනවා. ලොකුම අභය දානේ තමයි තමන් ප්‍රාණඝාතයෙන් වැළකීම. ලොකුම අභය දානේ තමයි තමන් සොරකම් කිරීමෙන් වැළකීම. ලොකුම අභය දානේ තමයි තමන් වැරදි කාමසේවණෙන් වැළකීම. දැන් අපි කියමු උදාහරණයක්. වැරදි කාමසේවණේ යෙදෙනවා. එහි විපාකයක් විදියට පවුල් කඩා කප්පල් වෙනවා. ජීවිත 5000ක් 6000ක් ලක්ෂ වතාවක් උකට තමන් කරපු එකම පාපයට පිරිමි ලක්ෂ වතාවක් පවුල් කඩා කප්පල් කරගන්නවනේ. බලන්න කොයිතරම් බය තිතගෙනින් සමාජයට උපදිනවද? එනිසා අබේ අවෛරය දන් දෙනවා පන්සිල් රැකීමේ යෙදෙන කෙනා. එනිසා ගොඩාක් දේවල් ගිහි මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කලාතුරකින් ලෝකෙට පහළ වෙලා බුද්ධෝ හවේ කප්ප සතේ දුර්ලභෝ. බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයකටත් දුර්ලභයි, කල්ප සියයකටත් දුර්ලභයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඔබට අනුකම්පාවෙන් පහක් කියා හිටිනවා. සත්තු මරන්න එපා කියලා, හොරකම් කරන්න එපා කියලා, වැරදි කාමසේවණේ දෙන්න එපා කියලා, බොරු කියන්න එපා කියලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චිට ගන්න එපා කියලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියද්දි තඹ දොයිතුවකට ගණන් ගන්නෑ. තඹ දොයිතුවකට ගණන් ගන්නෑ. ඉතින් සංසාරේ මිසක්ක මේ දුක් ගැනවිල්ලෙන් කොහොමද නිදහස් වෙන්නේ? බුදුරජාන් වහන්සේගේ යහපත් අවවාදයට සවන් දිය යුතුයි කියලා හිතෙන්නේත් නැහැ. උත්සාහ කළ යුතුයි කියලා හිතෙන්නේ නැහැ. වැරදෙනවා කියමු. වැරදෙනකොට හදා ගන්නවා. සිය වතාවක් සිල් කැඩෙනකොට සිය වතාවක් සමාදන් වෙනවා. ඒ සිය වතාවක් උවමනාව තියෙන නිසානේ එහෙම කරන්නේ. යම් දවසක යා ඒක හදා ගනීනේ. අනේ සමහරු ඉන්නවා ගානක් නැහැ. පන්සිල් ගානක් නැහැ. පන්සිල් පද පහ කියා ගන්නත් බැහැ. විහිළු කරනවා. ඒ සිල් පදවල නම් විහිළුවට ගන්නවා. මොනවා කරන්නද ඉතින් සංසාරේ? ඉතින් පින්වත්නි පංචශීලයේ රැකීම ඒ තරම් මහත්ඵල විමානේ සංසාරේ. බුදුරජාණන් දැන් බලන්න චෛත්‍ය සමූහයක් වශයෙන් එකතු වෙලා චෛත්‍යයක් හදන්න ආසයි, බෝධියක් හදන්න ආසයි, වෙහෙර විහාර හදන්න ආසයි, බාහිර දේවල් නිර්මාණය කරන්න මවන්න ගොඩාක් ආසයි. ඔය ආසාව සත්තු මෙරීමෙන් වැළකී සිටීමට තියෙනවාද කියලා දහං කන්නාඩි ඔබ දෙස බලන්න. හොරකම් කිරීමෙන් වැළකීමට, වැරදි කාම සේවනයෙන් වැළකීමට, බොරු කීමෙන් වැළකීමට, සුරාව ගන්න නැතුව ඉන්න ඔච්චර ආසාවක් තියෙනවද කියලා බලන්න. දාඩිය හෙලාගෙන බඩගින්නේ ඕන තරම් අපිට දවසෙම වත්පිළිවෙත් කරන්න පුළුවන්. ඒත් අපිට බොරුවක් කියන්න අවස්ථාවක් ඉදිච්ච ගමන් තප්පරයට කියනවා. දාඩිය පොඩ්ඩක් වැටෙන්නේ නැහැ. තප්පරයට කියනවා. බලන්න මේ හිත දෙස. තම තමන් දිහා තම තමන් උජාරුවට තමන් ගැන හිතාගෙන හිටියට අපි කොයිතරම්නම් මේ අපේ ජීවිත ගැන අපි හිතන්නේ නැද්ද කියලා. ඊළඟට කූටදන්ත බ්‍රාහ්මණය අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තවත් තියෙයිද ඊටත් එහා මහා පිං මහා කුසල් බලවත් දේවල්? බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා බ්‍රාහ්මණය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළා ඊළඟට තියෙන දේ තමයි ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. ඒකට ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මුලමැදාග පිරිසුදු ධර්මයේ දේශනා කරද්දී ගිහි ජීවිතේ කරදර සහිතයි පිරිසුදු බඹසර රකින්න නිවන් මාර්ගේ පුරුදු කරන්න පැවිද්ද උතුම් කියලා කෙනෙක් මහාන වෙනවනේ. ආන්නේ මහාන ජීවිතයට යන එක උවිත වෙටිය මහත්ඵලයි. ඒ පැවිදි ජීවිතයට ගිහිල්ලා ඔහු ඒ ශ්‍රමණයන් වහන්සේ ආචාර ගෝචර සම්පන්න වෙනවා. ඒ ශ්‍රමණයන් වහන්සේ ඇවතුම් පැවතුම් සංවර කර ගන්නකොට අර ගිහි කෙනාට වැඩිය පිං රැස් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ ලෝකේ වැඩිපුරම පිං කර ගන්න පුළුවන් ගිහි අයට නෙවෙයි, කාටද? ස්වාමීන් වහන්සේලාට. ඒ ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනකොට අර ගිහි අයට වැඩිය පිං රැස් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ගන්න ආහාර වේල සිහියෙන් ගන්නකොට ගිහි අයට වැඩිය පිං රැස් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ යන එන ඉරියව් ඇවිදින කතා කරනකොට සිහිනුවන පවත්වනකොට සංවර වෙනකොට මම පැවිද්දෙක් නෙවෙයි කියලා ශ්‍රමණ සංඥාවෙන් කටයුතු කරනකොට ගිහි කෙනාට වැඩිය පිං රැස් වෙනවා. ඒ ශ්‍රමණයන් වහන්සේ යම් දවසක මේ විදිහට පිළිවෙත් පුරලා පංච නීවරණ වලින් හිත බැහැර කරනවා, අන්න එදාට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණයෝ හිතෙන් බැහැර වෙලා යනකොට ඒ ශ්‍රමණයන් වහන්සේට දැනෙනවා හප්පේ ණයකින් නිදහස් වුණා වගේ. සමාධිය කියන්නේ ලොකු ණයකින් කාටවත් ණය නොවි ණය බේරුවා වගේ. හිරගෙට වැටිලා තිබිලා හිරගෙන් නිදහස් වුණා වගේ. කොරෝනා මරණාසන්න වෙලා ඉක්මනට සුව වුණා වගේ. රෝගයක් සුව වුණා වගේ. ඊළඟට 16ක් වෙලා ඉඳලා දවස භවෙන් නිදහස් වුණා වගේ. නිරුදක කතරේ වතුර නැති කාන්තාරේ ගොස් කාන්තාරෙන් එතර වුණා වගේ සැනසිල්ලක් දැනෙනවා නීවරණ නැති වුණාට පස්සේ. එහෙනම් අපි අද ඉන්නේ නීවරණයන්ගේ දාසයෝ වෙලා, නීවරණයන්ගෙන් ලෙඩ වෙලා, නීවරණ නැමැති හිරගේ වැටිලා, නීවරණ නැමැති කාන්තාරේ මේ සත්වයා සිටින්නේ. ඒකෙන් නිදහස් වුණාට පස්සේ දැනෙන සැනසිල්ල. ඔහු පළවෙනි ධ්‍යානෙ වඩනවා, දෙවෙනි ධ්‍යානෙ වඩනවා, තුන්වෙනි ධ්‍යානෙ වඩනවා, හතරවෙනි ධ්‍යානෙ වඩනවා. හොඳට හිත සමාධිමත් කරනවා. ඒ සමාධිමත් හිතින් ඔහු ජීවිතේ දිහා බලනවා. ජීවිතේ දිහා බලනකොට පේනවා මේ ඉලීම් පිරිමැදීන් සහිත මේ කයේම විඥානේ බැසගෙන තියෙන හැටි සමාධියට පේන්න ගන්නවා. ඒක හරියට මේ වගේ ලස්සන මැණිකක් අස්සින් නූලක් දාලා තියෙනවා. ඒතර මැණික වෙනම පේනවා, ඇතුලෙන් ගියේ නූල වෙනම පේනවා. ඒ වගේ මේ කර්ජ කායේ මව්පියන්ගේ එක්වීමෙන් හැදුන ඉලීම් පිරිමැදීන් සහිත කෑම බීමෙන් යැපෙන මේ ඇඟේම විඥානේ බැසගෙන තියෙන හැටි සමාධියට පේනවා. පින්වත් කූට දන්ත බ්‍රහ්මණය, ඔය වගේ සමාවත්තියක් ලැබුවොත් මහත්ඵලයි මහානිසංසයි සියලු පින් වලට වැඩිය. ඊට පස්සේ ඔහු තව තව හිත සමාධිමත් කරනවා. සමාධිමත් කරලා කඩුවෙන් කොපුව ඇදලා ගන්නවා වගේ, තුත්තිරි ගහෙන් අර මේ ගොබේ ඇදලා ගන්නවා වගේ, මේ කයින් මේ වාගේම මනෝකය එළියට ඇදලා ගන්නවා. එතන මේ කය වෙනයි මනෝකය වෙනයි. මේ කයෙන් තමයි මනෝකය ඇදලා ගත්තේ. කඩුවෙන් කොපුවෙන් තමයි කඩුව ඇදලා ගත්තේ. සර්පයාගේ පෙට්ටියෙන් තමයි සර්පයා එළියට ගත්තේ. ඒ වගේ මේ වගේම ඇහැ කන නාසය දිව කය තියෙන මේ වගේම රූපයක් සමාධිමත් හිතෙන් එළියට ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් මනෝකය ওই විදිහට එළියට ගත්තා කියන්නේ මේ ප්‍රතිපදාවේ ඇතිරිලා අර පින්වලට වැඩිය මහත්ඵලයි මහානිසංසයි. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ විදිහට හිත වඩලා, මේ විදිහට හිත දියුණු කරලා, මේ විදිහට සමාධිය තව තව දියුණු කරලා නොයෙක් ඉරිදි උපද්දනවා. අහසින් යන්න, වතුරේ කිමිදෙන්න, පොළවේ කිමිදෙන්න ඉරිදි උපද්දනවා. ඒ ඉරිදිය මහත්ඵලයි මානසංසයි අර දානවලට වඩා. ඒව ඊළඟට මෙයා තව තව දුර තියෙන දේවල් අහන දිව්‍ය ශ්‍රවණය, දිබ්බ සෝත ඥානෙ උපද්දවනවා. චුතූපපාත ඥානෙ, අනිත් අයගේ හිත් බලන ඥානෙ උපද්දවනවා පැවිදි වෙලා. ඊළඟට පෙර ජීවිත දැකීමේ ඥානෙ උපද්දවනවා. ඒව මහත්ඵලයි මානසංසයි. ඊළඟට උපද්ද වෙනවා චුතූපපාත ඥානෙ, සත්වයන් කර්මානුරූප උපදින චුතෝන හිටි බලනවා. ඊළඟට සියලු කෙලෙස් නැස ආසවක්ඛ ඥානෙ උපද්දවනවා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඊට එහා නම් පින්වත් බ්‍රාහ්මණය ආයනම් මහත්ඵල මහානිසංස දෙයක් නැහැ. අරහත්වේ තමයි ශ්‍රේෂ්ඨතම දේ. සාදු සාදු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුන්දරයි සුන්දරයි යටට හැරවී තිබි දෙයක් උඩට හැරෙවෝ වගේ, මම් මුලා වූ කෙනෙකුට පාර කිව්වා වගේ, අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහනක් දැල්ලුවා තියෙන ඇස් වලින් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් දහන් දෙසුවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංගරත්නයේ සරණ යනවා, දිවි හිමියෙන් සරණ ගිය උපාසකෙක් විදියට මාව දරා ගන්න සේක්වා කියලා තිරුවන් සරණ ගියා. අර මහා යාගයට වැඩිය ලොකු යාගයක් කරගත්තද නැද්ද? තමන්ගේ සේවක පිරිසට කතා කළා, එම්බා කත්ත මෙහෙවරෙල්ලා දැම්ම අර කණුවල ඉන්න 700ක් ගවයෝ ලියපල්ලා, දැම්ම අර කණුවල ඉන්න ගව නාම්බුයෝ, ගව නාම්බෝ පුංචි වහු පෙටව් එලු බැටලුව නිදහස් කරව පල්ලා. උන් තමන්ගේ අම්මල ළඟට හඬ අඩාගෙන දුවන හඬ මට ඇහෙන්න ඕන. දුවගෙන ගිහිල්ල වතුර පිපාසයට වතුර බීගෙන යන හැටි බලන්න ඕන. ඒ මරණයෙන් නිදහස් වුනේ සත්තුන්ගේ කය හරහා සීතල සුළඟ හවන්න ඕන. ඉක්මනට නිදහස් කළා සත්තු ටික. ප්‍රීතියට පත් වුණා. අන්න බ්‍රාහ්මණයන්ගේ හිත ප්‍රීතියට පත් වුණ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. පිරිසිදු වස්ත්‍රයකට කහට උරා ගන්නා වගේ ඔහුගේ හිතට ධර්මය කා වැදුණා. යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, යමක් හේතුන් නිසා හටගන්නේ හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා දහං ඇස පහළ වුණා. දහං ඇස පහළ වුණා. ඒ බ්‍රාහ්මණය සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. මගේ බුදුරජාණන් වහන්සේගේ තබවන්නේ ඇති රත්තරම් පාට සිරිපා ළඟ වැඳ වැටුණා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මගේ ගෙදර දන්නට වඩින්ද පව්වද දාහනට වැඩියා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දීලා සිල්වතුන් උදෙසා කරන, රහතුන් උදෙසා කරන මහා යාගය කළා. බුදුරජාණන් වහන්සේගේ මිහිරි බණ පද ඇහුවා. භාග්‍යතුන් වහන්සේ නැවතත් අරමුණට වැඩියා. කූට දත්ත බ්‍රාහ්මණයාන එතර වුණා. දැන් ඉතින් අපේ කතාව තමයි තියෙන්නේ. ඔහු එතර වුණේ යමකින්ද එතෙන්ටයි පැමිණිය යුත්තේ. ඔහු යාගයක් කරන තැන හිටියේ. ඔහු එතර වුණේ, ඔහුගේ හැරවුන් ලක්ෂේ වුණේ බුදුරජාන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, ආර්ය මහා සංඝරත්නයේ සරණ ගියා. ඒ නිසා මුළු හදවතින්ම මම මගේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා කියලා හිතන්න, ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලා හිතන්න, සමාදන් වූ සිල්පද ආදරයෙන් ගෞරවයෙන් ආරක්ෂා කරගන්නට අපිට වාසනාව ලැබේවා කියලා හිතන්න. ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මහත්ඵල මහානිසංස යම් යාගයක් වදාලාද එහි නිරත වීමට වාසනාව ලැබේවා. සාදු සාදු.